บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดสมันตาจักรวาลเลสุอัตรากัจจันตุเดวตาสัทธัมมังมุนิราจัสสสุนันโตสัคคะมุคคะดัมดัมมะสะวะนะคาโลอะยัมปะทันตาDhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhassaNamo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Atthi bhikkhave dhamma abhinnya parinyaya AttiBhikkhave dhamma abhinnya pahatamba Atthi bhikkhave dhamma abhinnya bhavetamba Atthi bhikkhave dhamma abhinnya sacchikatambati Gauravaniya Santa Swami Vahansi Pradhana පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදේවත් වාසනාවන්ත පින්නතුනි ඉතින් අද දින මේ සැන් හොසේ මිල්පීටස්හි ධර්මපාලායතනයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හොම්කන් දෙන්නටයි පින්වත් හැමදෙනාම මේ සහභාගී වී සිටින්නේ ඉතින් ඔබ හැමදෙනෙක්ම හුඟක් වාසනාවන්තයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපේ ජීවිතයට ලැබෙන එක ජීවිතයේ තමන් ලැබපු ලොකුම භාග්යයක් කියලා හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන පිළිබඳව. විමුක්තායතන කියන්නේ කෙලෙස් වලින් විමුක්තියට පත් වෙන අවස්ථා කිහිපයක් ගැන. නැත්නම් විමුක්තියට පත් වෙන දොරටු ගැන. ඒ දොරටු වලින් එකක් තමයි ධර්මශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කරගෙන සිටින අවස්ථාවම තමන්ගේ කෙලෙස් දුර වෙන අවස්ථාවක් විමුක්තියට පත් වෙන අවස්ථාවක් ඒ වගේම බණ කියන එකත් එහෙමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියනකොට ඒ බණ කියන අවස්ථාවත් ස්වාමීන් වහන්සේගේ කෙලෙස් දුර වෙන අවස්ථාවක් ඔබ බහලා තියෙන මේ බෞද්ධ සාහිත්‍යයේ සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී මාර්ගඵල ලැබලා තියෙනවා ධර්ම ශ්‍රවණය කරන විතරක් නෙවෙයි ධර්ම දේශනා කරන කෙනාටත් ඒක විමුක්තායතනයක් ඉතින් එහෙම වෙන්නක නම් එකාතකින් නියම ධර්මයේ තමන් ශ්‍රවණය කරන්නට ඕන අනිත් අතින් තමන් හොඳට සිහියෙන් නොනින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නටත් ඕන මේ දෙකම සම්පූර්ණ වුණොත් තමයි මේ කටයුත්ත සඵල වෙන්නේ පින්තුනේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය කෙටි කරවතින් වුණහන්සේ දේශනා කරනවා මම අතීතයේ දැනු දේශනා කරන්නේ කරුණු දෙකක් විතරේ කියලා මොකක්ද ඒ කරුණ දෙක? පින්නතනේ හුඟක් රිලැක්ස් එකේ ඉන්නේ. හොඳට සැහැල්ලුවෙන් ඉන්න හොඳට අතපය තමන් කැමති විදියට පහසුවෙන් ඉන්න නැත්නම් මේ කියන එක තමන්ට ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා හුඟක් සැහැල්ලුවෙන් සතුටෙන් මේ බණ අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ කරුණ දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොකක්ද ඒ කරුණ දෙක? ඔව් බොහොම හොඳයි. දුකත් දුක නැති කිරීමක් විතරයි කියලා. උන්වහන්සේ මුලින්ම දේශනා කළේ අපා දුකෙන් නිදහස් වීම මාර්ගය. සත්‍යයකට විශේෂයෙන් සුගතිගාමි වෙලින සත්‍යයේ ජීවිත අභියස තියෙන විශාලතම අභියෝගය තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබීමත් සමගම පින්නතුනි උන්වහන්සේට ලෝක සත්‍යයන් කෙරෙහි අපරිමිත සංවේගයක් හටගත්තා. දුකක් නෙවෙයි සංවේගයක්. සංවේගය කියන්නේ රහතන් වහන්සේලාට මුනිවරුන්ට ඇතිවන ස්වභාවයක්. ඒක කෙලෙසක් නෙවෙයි සංවේගය කියන එක. ධර්ම සංවේගයක් හටගත්තා. මොකක්ද ඒ සංවේගය? ඒ සංවේගය තමයි මරණයට පත්වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ සුගති අහිමි කරගෙන දුගතිගාමී තැන්වල. මෙන්න මේක තමයි දැකලා බුදුහාඳුර සංවේගයට පත් වුනේ. මේ අවබෝධයත් සමගම බුදුහාඳුර දේශනා කළා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පළවෙනි අනුශාසනාව තමයි සබ්බ පාපසකරණං කියන කාරණේ. පුලුවන් තරම් ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකෙලින්න, හිතේ තියෙන ලෝභ ආදී අකුසල් වලින් හැකිතාක් මිදලා ඉන්න කියලා උන්වහන්සේ පළමුවම ලෝට දේශනා කළා. එක පැත්තකින් අකුසලෙන් මිදෙන වගේම අපාගත වීමේ මාවතින් සත්‍යයන් වැළැක්වුවා වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ සුගතියෙහි සත්‍යයන් පිහිටවනවා. ඒ සඳහා තමයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. කම්මස්සගතා සමාධිත්‍ය පිහිටලා හැකිතාක් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අනුශාසනාව උනේ අපාගත දුකෙන් සත්‍යයන් මිදවීම. අපාගත සත්‍යයෙන් මුදවන වගේම සුගතියේ හිත පිහිටවන විදියට උන්වහන්සේ ක්‍රියා කළා. ඊළඟ කාරණය තමයි තමන්ගේ සංඛානගත දුකෙන් සම්පූර්ණම නිදහස් වීමේ මාර්ගය දේශනා කළා. පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධය සහිතව අනිත්‍යතාවය හේතුඵල ධම පිළිබඳ අවබෝධය ලබා දීලා තමන් හිතේ යම්තාක් සංඛානගත දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇතිවීමේ හේතුව සහ ඒක නැති කරන මාර්ගය දේශනා කරලා සම්පූර්ණයෙන්ම සසර දුකෙම නිදහස් වීමේ මාර්ගයත් දේශනා කළා. ඒ සඳහා තමයි සකිත්ත පරියෝධවණන් කියලා අනුශාසනය තියෙන්නේ. මොකද අපාගත වීම මෙන්ම සුගතිගාමී වීම දෙකම සංසාර චක්‍රය තුලයි පුද්ගලයා හැසිරෙන්නේ. සුගතියට ගියත් දුගතියට ගියත් සත්‍යයන්ට නිතරම මුහුණ පාන සිදුවෙන යම් යම් අභියෝග තියෙනවා. මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ආදී දුක් මේ සංසාර චක්‍රයෙන් හැම දිනාටම මුහුණ පාන සිද්ධ වෙනවා. මේ සත්‍යය මත සම්පූර්ණම දුක නිදහස් වීම මාර්ගයත් බුදුරජාණන් වහන්සේ විමුක්තිගාමී මාර්ගය විදිහට දේශනා කළා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මූලික හරය. පින්තුනේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුනොත් ඒ තැනැත්තා ගැන බුදුහාඳුර මුලින්ම බලන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් මුණ ගැහුනොත් බුදුහාඳුර ඒ තැනැත්තා ගැන මොකද්ද මුලින්ම විමසලා බලන කාරණා? හිතල තියෙනවද මොනවද බලන්නේ බුදුහාඳුර? බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් බලන කාරණා දෙකක් තියෙනවා. මුලින්ම බලන්නේ ඒ පුද්ගලයා තව කොච්චරක ජීවත් වෙනවද කියලා. ආවිසයි බලන්නේ. දැන් මට්ට කුණ්ඩලයේ බුදුහාඳුරට මුණ ගැහුණා බුදුහාඳුර බැලුවා තව කොච්චර කාලයක් මම ජීවත් වෙනවද කියලා. ඊළඟ කාරණය තමයි උන්වහන්සේ බලනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් අතුරින් සතරේදී ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චර මෙයා දිනු කළ තියේද? කොතනින්ද මෙයාට ධර්ම අවබෝධය ආරම්භ කරන්න පියවර පටන් ගන්න ඕනේ කියලා බලනවා. එතකොට බුදුහාමර දැක්කොතින් කෙනෙක් මරණාසන්නම වෙලා ඉන්නවා කියලා ඒත් එක්ක මොහුගේ ප්‍රඥාව අඩුයි කියලා දැනගත්තොත් බුදුහාමර ගැඹුරු ධර්ම දේශනා නෙවෙයි කළේ ඉස්සෙල්ලාම සුභතිය පිහිටවන්න උදව් කළා. බුදුරජාණන් වහන්සේට මට්ට කුණ්ඩලී මුණ ගැහෙනකොට බුදුහාමරට ඔහුගේ ප්‍රඥාව ගැන බලලා ප්‍රඥාවට කතා කරන්න ආමන්ත්‍රණය කරන අවස්ථාවක් තිබුණේ නැහැ. උන්වහන්සේට කරන්න පුළුවන් එකම දේ තමයි සුගතිගාමී වෙන්නට ඉක්මනින් උදව් කරන එක. බුදුරජාණන් වහන්සේට චත්තමානක මුණ ගැහුණා. පින්නතුන අහලා තියෙනවනේ නේ? චත්තමානකට කියපු ගාථා මොනවද? චත්තමානක ගාථා ඔබ ශ්‍රී ලංකාවේදී පාසල යනකොට කියපු ගාථා මතකද? ඒ චත්තමානක කුමාරයට දේශනා කරපු ගාථා. ඒ ගාථාවල් මොනවද කියවෙන්නේ? කවුරු ගැනද ඒ ගාථාවෙන් කියවෙන්නේ? ජේසුස් වහන්සේ පිළිබඳවද? සමහර අය හිතාගෙන ඉන්නවා ඉස්කෝලේ යන කාලේ එමය කියලා නේ. නමුත් වෙනතුනි ඒ චත්තමානක ගාථා තුනෙන් කියන්නේ බුදුහාඳුරන්ගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ කියන්නේ. ඒ චත්තමානක කුමාරයා ඒ බුදුහාමරට මුණගැහිච්ච දවසේම ඔහුගේ ජීවිතය අවසන් වෙන්න ඉරණමට පත් වෙන හිටිය කෙනෙක්. එනිසා ඉක්මනටම කළේ මේ තෙරුවනේ ගුණ තියෙන ගාථා තුන උගන්වලා එයාට ශ්‍රද්ධාව හේත පිටවල සුගතිගාමී මේ මාර්ගය ස්ථාවර කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බාහ්‍ය දාරුචීරිය මුණ ගැහුණා. බාහ්‍ය දාරුචීරිය මුණ ගැහුණට පස්සේ බුදුහාමරෝ ඔහුගේ ආයුෂත් දැක්ක, ඔහුගේ ප්‍රඥාවත් දෙකම දැක්කා. ඔහුට ප්‍රඥාවටම ආමන්ත්‍රණය කරන්න පුළුවන් කෙනෙක් වුණා ඔහු. එනිසා කෙලින්ම ඔහුගේ ප්‍රඥාවටම අමතලා ඔහුට ධර්ම දේශනා කළා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍ය චරිතය. ඉතින් මේ කරුණ වලින් අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පිනතුණි. එනිසා බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයේ තුලම අපට උගන්වන ප්‍රධානම දේ තමයි ප්‍රඥාව කියන කාරණය. අපි කොයිතරම් දුරට දුකෙන් නිදහස් වෙනවද, මානසික සතුටට පත් වෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකය වෙන්නේ ප්‍රඥාව කියන එක. ඒ ප්‍රඥාව අපි සසරෙදි දිනු කරගෙන යන ප්‍රමාණිකුත් තියෙනවා. ඒ වගේම මේ ආත්ම භාවෙදි දිනු කරගන්න ක්‍රමත් තියෙනවා. සසරෙදි අපි කල්යාණ මිත්‍රයන් හමු වෙලා ධර්ම ශ්‍රවණය කළා, සමථ දර්ශනා දිනු කළා, ඉන්ද්‍රිය ධර්ම දිනු කළා, දිනු කරගෙන යන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පරිසරෙන් ලබා ගන්න දේකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මනෝවිද්‍යාව හිම කියන්නේ ආර්ය හා පරිසරය කියලා. ඒ ආර්ය කියන්නේ සසරින් ගේන එක. පරිසරය කියන්නේ තමන් ඇසුරු කරන අයගෙන් ලැබෙන දේ. මේ දෙකම උපරිස්තරය වෙනවා. ඉතින් සසරේදී සසරින් අපි ගේන දෙයක් තියෙනවා. හැබැයි ඒක උපරිමයට දිනු කරන්න විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තියෙන කාලෙක අපිට මේක ඉහෙරටම දිනු කරන්න නම් ශ්‍රොතවත් බව අවශ්‍ය වෙනවා. තවත් ප්‍රඥාවන්ත කෙනෙක්ගේ ධර්මයක් අපි ශ්‍රවණය කරන්න වෙනවා. එහෙම නැතුව පිනොතින් අපට බෑ මේක. අපි උපතින් ඉහළම බුද්ධියක් තිබුණත් ඇතැම්මිට කලාතුරකින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කලක් ගියාට පස්සේ ඇතැම්මිට ඒ බුදුරජාණන් වහන්සේගේම බණහල සුගතිගාම වෙන අය ඉන්න අය සමහර අය ඉන්නවා. ඇතැම්මිට මනුස්ස ලෝකෙදී සෝවාන් වෙලා සකදාගාමි වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්න අය ඉන්නවා. ඒ අය ඇතැම්මිට නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉතුරු මාර්ගඵල ලබන්න පුළුවන්. ඒයට ඇතැම්මිට සුතවත් බව අවශ්‍ය වෙන්නේ අර කලින් අහලා තියෙන දේම ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි සෝවාන් නොවෙච්ච කෙනෙකුට ඒ මාර්ගඵල ආරම්භ කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤා උද්ධි කියන සූත්‍රයෙන් ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කරුණ වඩංගු සූත්‍රයක් තියෙන එකට කියනවා පඤ්ඤා උද්ධි සූත්‍රය කියලා. අංගුත්තර නිකාය 4 වෙනි කොටස තියෙන්නේ. මේ පඤ්ඤා උද්ධි කියන සූත්‍රයේ තියෙනවා ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා හේතු වන කරුණු 4ක් ගැන. මොනවද ඒ කරුණු? ඒ කරුණු තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ කරුණු 4 පිනතුනි හැම කෙනෙක්ම ජීවිතයේ හැම අවස්ථාවකදීම හැම ආධ්‍යාත්මික ස්තරයකදීම දිනු කරගත යුතු කාරණා 4. මේ 4ෙන් තමයි අපේ ප්‍රඥාව දිනු වෙන්නේ. අපි ඇතැමිට අධ්‍යාපනයේ සසනෙන් කියන කාරණාවලින් ප්‍රඥාවක් තිබුණත් ඒක දිනු කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් මේ බුද්ධ ශාසනයේහි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට හිටිය ඉහළම ප්‍රඥාවන්ත කෙනා කවුද? සරුවත් හාඳුර නැත්නම් උපදේශ පරිබ්‍රාජකයා. මේ සරුවත් හාඳුරන්ටවත් බැරි වුණ පින්නතුනි තමන්ගේම නුවණින් ඉතුරු ප්‍රඥාව ටික දිනු කරගන්න. උන් වහන්සේටත් සිදු වුණා බණහන. කාගෙන්ද බණ ඇහුවේ? අස්තගේ හාඳුරංගෙන් බණහන වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රඥාව දිනු කරන්න මුලින්ම උදව් කරපු කෙනාට දක්වපු කෘතවේදීත්වය ඔබ දන්නවනේ නේ? සරුවත් හාඳුරු එතෙන් පටන් පිරිනවන් පානකම්ම අස්තගේ හාඳුරේ නැදිහාවට හිස දාලා තමයි හැම රාත්‍රියකම සැතපුනේ. බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙච්ච මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ කටයුතු කරපු ආකාරය. ඒ තරම් පිනතුනි ගෞරවයක් ඇති වෙනවා. තමන්ගේ අම්මට තාත්තටත් වඩා මේ ප්‍රඥාව ලබා දෙන්න උදව් කරපු කෙනාට දක්වන ගෞරවය බලන්න. ඇයි පිනතුනි? හේතුව පඤ්ඤා නරණං රතනං. මිනිසුන්ට තියෙන ඉහළම ධනය රත්නය තමයි ප්‍රඥාව. ඇයි ඒකට හේතුව? පඤ්ඤාය පරිසුජ්ජති. මේ ප්‍රඥාවෙන් තමයි ආධ්‍යාත්මික පරිසුද්ධත්වය ලැබෙන්නේ. අපදාහන සෝභිනී පඤ්ඤා කියලා කියනවා. තමන්ගේ චරිතය බබලන්නේ ප්‍රඥාවෙන්. දැනුමෙන් නෙවෙයි, උගත්කමෙන් නෙවෙයි. ප්‍රඥාව ඉන්ද්‍රිය දිනු වෙච්ච පමණටයි තමන්ගේ චරිතය ලස්සන වෙන්නේ, ජීවිතය අලංකාරවත් වෙන්නේ. ඒ වගේම පින්නතුනි ප්‍රඥාව ධනය, ප්‍රඥාව බලය, ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් ඇටියට සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ සම්බුදු සසුන ප්‍රඥාවතුන්ගේ ධමයක්, ප්‍රඥාවතුන්ගේ ශාසනයක් කියලා. පින්නතුනි ප්‍රඥාව කියවට පස්සේ සාමාන්‍ය කෙනෙක් හිතන්නේ මේ එදිනෙදා ජීවිතය පිළිබඳව තියෙන අවබෝධය කියලා. දැන් සාමාන්‍යයෙන් ජීවිතයේ යම්කිසි විෂය ධාරාවකින් ඉහළම අධ්‍යාපනයක් කෙනෙක් ලැබුවොත්, ආචාර්ය උපාධිය, ડોක්ටරේට් එකක් ලැබුවොත් කෙනෙක් මහා ප්‍රඥයෙක් කියලා හිතනවා. ඒක ලෝක සම්මත විදියට හරි පින්නතුනි. යම්කිසි විෂය ධාරාවක් පිළිබඳව, වෛද්‍ය විද්‍යාව පිළිබඳව වෙන්න පුළුවන්, ග්‍රහ තාරකා පිළිබඳව වෙන්න පුළුවන්, සූත්‍ර ජීවින පිළිබඳව වෙන්න පුළුවන්, පස පිළිබඳව වෙන්න පුළුවන්, සාගරය පිළිබඳව වෙන්න පුළුවන්, කිසියම් භාෂාවක් පිළිබඳව වෙන්න පුළුවන්, දර්ශනයක් පිළිබඳව වෙන්න පුළුවන්, කිසියම් ඉහළ දැනුමක් ලෝක සම්මත විදියට කෙනෙකුට ලබන්න පුළුවන්. ඒ ලබන දේ ලෝකට සේවයක් කරන්නත් පුළුවන්. ඇතැමිට කෙනෙක් කරන නිෂ්පාදනයකින් විශාල සේවයක් ලෙඩ සුව කරන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේම ලෝකෙ බොහෝ දෙනෙකුට පහසුකම් ලැබෙන නිර්මාණයක් සොයාගන්න පුළුවන්. ඒක ලෝකෙට යහපතයි. ඒක සත්පුරුෂ දෙයක්. ඒක ලෝකෙට ප්‍රයෝජනයක්. නමුත් පින්නතුනි ඒකෙන් නෙවෙයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ තුල ඕනෑම විදියක ප්‍රඥාවක කෙනෙක් දිනු කරවතින් ඒ දිනු කරන කෙනාගේ ලක්ෂණය තමයි ඔහු ඒ සොයා ගැනීම කරන්නේ මේ ලෝකයේ තුල තියෙන දේවල් පිළිබඳ. අපි කියමු පස පිළිබඳ වෙන්න පුළුවන්, සත්‍ය පිළිබඳ වෙන්න පුළුවන්, රෝගයක් පිළිබඳ වෙන්න පුළුවන්, ග්‍රහලෝකයක් පිළිබඳ වෙන්න පුළුවන්, තමන් කරන අධ්‍යයනය. බෙහෙතක් පිළිබඳ වෙන්න පුළුවන්. ඒ තමන් සොයාගන්න දේ තමන් හිතන්නේ මේ බාහිර ලෝකයේ තියෙන දෙයක් තමන් හොයාගත්තේ කියලා. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රිය සංජානනයෙන් තමන්ගේ ඇසින් ඒක දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට ඒ විදිහටම අනිත් කෙනාටත් ඒ අත්දැකීම, ඒ එක්ස්පීරියන්ස් එක ලබන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. මේක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන දැනුම් සම්භාරයේ ලක්ෂණය. මේකට බුදුදහමේ කියන්නේ සම්මුති සත්‍ය කියලා. ලෝක විවහාරයේ තියෙන කන්වෙන්ෂනල් ලැන්ග්වේජ් එකකින් behavior කරන දේවල්. කන්වෙන්ෂනල් ට්‍රූත් එක. මේකෙන් කෙනෙකුට ඉහළටම අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. හැබැයි එතනටට ඉහළම අධ්‍යාපනය ලැබුණත් යට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කම නැහැ. මනසට දුකක් එනකොට සාමාන්‍ය දුකක් නෙවෙයි පින්නතුනි. ඉහළම මානසික දුක කොයි වගේ දුකක්ද? එතැමිට තමන්ගේ ළඟම තමන් ඉතාම ආදරය කරන තමන්ගේ ඥාතිවරයා තමන්ගේ ඇස් දෙක ඉදිරිපිටදී නැති වෙනකොට තමන්ට ඒකෙන් කොයිතරම් දුරට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියන කාරණේ. සාමාන්‍ය කෙනෙක් ජීවිතය සාර්ථකව මුහුණ දෙනවා කියලා කියන්නේ කොයි විභාගයක් සමත් වීම, නැත්තම් කවුරු හරි බනිනකොට ඉවසගෙන ඉන්න එක, ටිකක් ලෝභය අඩුවෙන් ඉන්න එක, ද්වේෂය අඩුවෙන් ඉන්න එක, මේක තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් සාර්ථකත්වය කියලා කියන්නේ. නමුත් වෙනතුනේ බුදුදහමේ එහෙම සරල තැනකින් නෙවෙයි ඉන්නේ. ඊට වඩා ගැඹුරු තැනකින් ජීවිතය බලනවා. තමන්ගේ ජීවිතේ නැති වෙනකොට තමන්ට කොයිතරම් දුරට ඒකට මුහුණ පාන්න පුළුවන්කම තියේද? ඒ වගේම තමන් ඉතාම ආදරය කරන කෙනා තමන්ගේ ඇස් ඉදිරිපිට ඇතැම් විට නොකරපු වරදකට කෙනෙක් විසින් යාව ඝාතනය කරනවා නම්, තමන්ට ඒක වළක්වන්න බැරි නම්, එවැනි අවස්ථාවකදී තමන් කොච්චර සාර්ථකව ඒ දුක නොයන විදියට තමන් මේ පැත්තෙන් අභ්‍යන්තරයෙන් තමන් මනස හදාගෙන තියෙද කියන කාරණේයි ප්‍රඥාවේ ලක්ෂණය, ප්‍රඥාව මනින ස්ථානය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පිනතුනි එක පැත්තකින් අපි සම්පූර්ණයෙන්ම සුගතිගාමී වෙන්නට ස්ථාවර පදනමක් දාගෙන තියෙනට ඕන. අනිත් පැත්තෙන් අර දෙවෙනියට සඳහන් කර දුකෙන් නිදහස් වෙන්නට අපි මානසික පදනම දමාගෙන ඉන්නට ඕන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් මරණයට පත් වුණාට පස්සේ තමන් සුගතිගාමී වෙයි කියලානේ. දැන් ඔබ හැම දෙනාටම විශ්වාසවන්තද තමන් මරණයට පත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා කියලා? ඔබට ස්ථාවරම ස්ථිර ලෙසම ඔබට විශ්වාසවන්තද? සාමාන්‍යයෙන් ඔබ හිතයි ඔබ කෑම බීම කාලා හොඳට නාලේ ඉන්න වෙලාවක හාන්සි කුටුවක ඉන්න වෙලාවක මැරෙයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. එහෙම වෙනවා නම් හොඳයි. නමුත් පින්නතුනි අපිට හැම විටම එහෙම වෙන්නේ නැහැ. ඇතැම් විට අපි රියානතුරකින් මරණයට පත් වෙන්න පුළුවන්. ඇතැම් විට ලෙඩක් හැදෙලා එක්තැන් වෙලා කාලයක් දුක් විඳලා මරණයට පත් වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් අපේ හතුරෙකුගේ පහරකින් තමන් ඇස් දෙක ඉදිරිපිට දීම තමන් ජීවිතක්ෂයට පත් වෙන අවස්ථාව වෙන්නත් පුළුවන්. මෙන්න මෙවැනි අවස්ථාවක් උදා වනවතින් තමන් කොයිතරම් දුරට මානසිකව නොමැති සුගතිය ස්ථාවර කරගන්න පුළුවන් විදියට තමන් හිතක් හදාගෙන තියෙද කියලා තමන්ම බලන්න. අනේ එතනින් තමයි තමන් ගැන බලන්නේ. දිනක් මහානාම කියලා ශාක්‍ය කුමාරයෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීනි අපි රාජ්‍ය සේවය කරන අය. ඇතැම් විට රටවැසියන් නඩුවම් ආදියක් දෙනවා අපි. ඊටාම සංකීර්ණ කටයුතු වලට අපි ජීවිතේ සම්බන්ධ වෙනවා. මෙන්න මෙවැනි අවදානම් තත්ත්වයක අපි ඉන්න වෙලාවකදී මරණයට පත් වුණොතින් අපේ පරලොව ගතිය කොහොමද කියලා? මරණයෙන් පස්සේ කොයි වගේ තත්ත්වයකට පත් වෙන්නේ කියලා? පිනතුණි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ වැනි අය ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ඊටාම ඉහෙලට දිනු කරපු අය. එනිසා මොන සංකීර්ණ අවස්ථාවකදී මිය ගියත් ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මෙන්න මෙවැනි සහතිකයක් පිනතුණි අපට තියෙන්නට ඕන. අපි යම්කිසි මට්ටමකට හරි සුගතිගාමි වෙනවාය කියලා තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. මොනද ලක්ෂණ? සාමාන්‍යයෙන් අපි කියන්නේ සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා කියලා ඒ කාරණානේ. ඒවා ඉතින් කොහොමත් හරි. නමුත් සාමාන්‍ය තමන්ට තේරෙන තමන්ට එදිනෙදා අත්දකින්න තමන්ගේ භාෂාවෙන් කියනවනම් තමන්ගේ යථා ස්වභාවයෙන් කියනවනම් තමන්ට තමන් සුගතිගාමි වෙනවා කියලා බලන්න පුළුවන් ලක්ෂණ මොනවද? ඔව් බොහොම හොඳයි. පංච සීල රකින්නවා නම් තමන් සුගතිගාමි වෙනවා කියලා තමන්ට තියෙන ආරක්ෂාවක් සහතිකයක් වෙනවා ඒක. වෙනත් මොනවද? තමන් බලන්න දිනකට වැඩිපුරම තමන්ට සිහිපත් වෙන්නේ මොනව ගැනද කියලා? දවසකට තමන්ට වැඩිපුරම මතක් වෙන මොනව පිළිබඳවද? ඔබේ ශරීරයේ රූප සම්පත්තිය ගැනද? දරුව ගැනද? රැකියාව ගැනද? ගෙදර ගැනද? ඉඩම් ටික ගැනද? තමන් පාසෙට විභාග ටික ගැනද? ඕවා බලන්න. මෙන්න මේකෙන් යම්කිසි තීරණයකට එන්න පුළුවන් තමන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. අන්නේ කරුණ අතරින් තමන් බලන්න තමන්ට වැඩිපුරම දිනකට සිහිපත් වන්නේ බුදුරජාණන් වහන්සේ ගැනද? උන්වහන්සේ දේශනා කරපු ධර්ම කරුණ ගැනද? ඒ වගේම සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැනද? මෛත්‍රී වැඩීම ගැනද? අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම ආදී දස සංඥා වැඩීම ගැනද කියලා තමන් බලන්න. මෙන්න මේකෙන් යම්කිසි ඉඟියක් තමන්ට ලබා ගන්න පුළුවන් තමන් කොයිතරම් දුරට සුගතිය පැත්තට බරවද දැන් ඉන්නේ කියලා. දවසේ කාල පරිච්ඡේදයෙන් වැඩි වෙලා. මෙන්න මේක පිනතුනේ තමන්ට තියෙන රැකවරණයක්. ඒ නිසා මේ තෙරුවන ගැන විශ්වාසය, ගෞරවය, ශ්‍රද්ධාව වැඩි වෙන නම් මූලික පදනම තමයි පිනතුනේ සද්ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඇතිවන මේ ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සැබෑ ධර්මයක් නම් අපි අහන්නේ ඒ ධර්මයේ තේරුම් ගත්තු පමණට පිනතුනි අපට දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය සමගම තමන් හැකිතාක් දුරට දුකෙන් නිදහස් වීමේ මාවතට අදාළ සිතිවිලි නිතර තමන් හිතෙන් හිතමින් ඉන්නේ. ඒ හිතීමත් සමගම පිනතුනි තමන්ටම තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක්, නිරාමිස ප්‍රීතියක් හට ගන්නවා. ඇයි? මේ සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව, අකාලික බව පිළිබඳව තමන්ට විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. වර්තමානයේ පින්නතුනේ අපට තියෙන ධර්මඥානෙ අඩුවක් නෙවෙයි. වර්තමානයේ අපට තියෙන ප්‍රධානම අඩුව තමයි මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව විශ්වාසනීයත්වයේ අඩුකම. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ ධර්මයේ රැක්කොතින් මේ ජීවිත කාලය තුලදීම අනිත් හැම දෙයකම වඩා ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ මේ ධර්මයේ හැසිරීම කියන එක අපට ඇත්තටම විශ්වාසයක් නෑ. අපි බොහෝ දෙනාට මෙන්න මේ විශ්වාසනීයත්වය අපට තියෙනවා නම් පින්නතුනි අපි ජීවිතය කරන කටයුතු වලින් හැම දෙයක්ම කරන්නේ ධර්මයට ප්‍රමුඛත්වය දීලා. ධර්මයේ ඉදිරියෙන් තියාගෙන තමයි අනිත් හැම දෙයක්ම කරන්නේ. එහෙම කියනකොට හිතන්න එපා වෙනතුනි බය වෙන්න එපා. එහෙනම් ඉතින් රැකියාවට යන්න වෙන එකක් නැද්ද? දරුවෝ ඉස්කෝලේ යන වෙන එකක් නැද්ද? රැකී රක්ෂා මේ ආදිය කරන්න වෙන එකක් නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. නමුත් වෙන තුනියට කිසිම බාධාවක් නැහැ. ඒවා දැන් කරනට වඩා ඉතාම සතුටෙන් ඉතාම සාර්ථකව කරන. ඔබ දැනට තමන්ගේ දරුවන්ට දේපළවලට අධ්‍යාපනයට හැකියාවකට යම්කිසි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා නම් 60ක 70ක 80ක ඒක පොඩ්ඩක්වත් අඩු නොකර ඔබ ධර්මයට දක්වන ප්‍රමුඛත්වය ඉහළම තැනට ගන්නවා ටිකෙන් ටික. ඇයි ඒ? තමන් දකිනවා මේ ධර්ම රකින්න එක තමයි ජීවිතයේහි ඉක්මනටම ප්‍රතිඵල තියෙන මනස ඉක්මනටම දුකෙන් නිදහස් වෙන තියෙන මාර්ගය මේක කියලා අපට ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපෙය්‍ය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ සම්බුදු සසුනේහි මේ ආධ්‍යාත්මික ගමන් මඟ හරියට ඊටාම මිහිරි පානයක් පානය කරනා වගේ කියලා. ඊටාම මිහිරි බීමක් මේ පැණි වගේ ඊටාම ගුණදායක රසවත් පානයක් පානය කරනා වගේ කියලා මේ ධර්මයේ හැසිරීම කියන්නේ. අපි අනිත්‍යවල කිරීම කොයි විදියද එහෙනම්? දැන් අපි දරුව හදලා සතුට බලාපොරොත්තු වෙනවා නම්, ඉහළම උපාධිය අරගෙන සතුට විඳින බලාපොරොත්තු වෙනවා නම්, ලොකු ගෙයක් හදාගෙන සතුට වෙන බලාපොරොත්තු වෙනවා නම්, ලස්සන වාහනයක් අරගෙන සතුට වෙන බලාපොරොත්තු වෙනවා නම්, ඒවත් කමනේවත් කරන්න. හැබැයි පිනුතුනි ඒවා අරතරන් ඉක්මනින් සතුට දෙන දේවල් නෙවෙයි. ඒවා හරියට උග්ගහ කපලා පැණි ටිකක් ගන්න වගේ ඉතාම වෙහෙසකර දේවල්. හරියට බඩගිනි වෙච්ච වෙලාවට වී ටිකක් හම්බුනා වගේ. බඩගිනි වෙච්ච වෙලාවක වී ටිකක් හම්බුනම් පුළුවන් ද වී ටික එහෙම කන්න? වී ටික කොටන්න ඕන, වී ටික පොලන්න ඕන, ඊට පස්සේ හාල් ටික හදා ගන්න ඕන. හාල් කන්න පුළුවන්ද? හාලුත් බෑ. ඊට පස්සේ බත් ලිපේ තියන්න ඕන. බත හදා ගන්න බත විතරක් කන්න පුළුවන්ද? ඊට පස්සේ වෑංජනත් ඕනනේ. වෑංජනත් මයි. ඊට පස්සේ තවත් රසකාරකත් ඕන. මේ ඔක්කොම දාලා තමයි තමන්ට කුසගින නිවා ගන්න වෙන්නේ. අපේ දිනදා කරන හැම දෙයක්ම පින්නතුනි මේ වගේ. ඊ අතරින් ධර්මයේ හැසිරීම කියන එක පින්නතුනි හරියට බඩගිනි වෙච්ච වෙලාවට මේ වදයක් හතර දෙනවා වගේ. මේ වදේ ඕන පැත්තකින් හපල ඉක්මනටම තමන්ට ශක්තිය ලබා ගන්න පුළුවන්. ධර්මයේ හැසිරීමක් වෙනුතින අන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒ කරුණට හිත යොමු කරන ගන්න ගමන් ප්‍රඥාවට අදාළව තියෙන සූත්‍රයක් තමයි අදාප ධර්ම දේශනා සඳහා මාත්‍ර වාසියෙන් තෝරගත්තේ. මේ දේශනාවේ නම තමයි අභිඤ්ඤා සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයේ තියෙන සූත්‍රය. පින්නතුනි මේ ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් විසින් තමන්ගේ බුද්ධිය උරගා බලන අවස්ථාවෙකින් කියන්නේ. දැන් කෙනෙක් ලෝක විවහාරයේදී බුද්ධිමතුන් බලන්නේ ඔහුගේ දේශනයක් අහෝ තමන්ගේ විෂය ධාරාවෙන් තමන්ගේ සබ්ජෙක්ට් එකෙන් කොච්චර ගැඹුරට ගියාද කියන කරුණ මත තමයි ඒ කෙනාගේ සාර්ථකත්වය සාමාන්‍ය ලෝකේ බලන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන ඒ කරුණ අතරින් වඩාත්ම කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන් ආකාරයේ ප්‍රඥාව මේක විස්තර කරනවා. බුදුහාමර දේශනා කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගත් දෙයක් තියෙනවා. ඉහළම අධ්‍යාපනය. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤය පහතබ්බ. මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක් විසින් තමන්ගේ නුවණින් ප්‍රහීණ කරන්න ඕන නම් ප්‍රහීණ කළ යුතු දෙයක් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවයතබ්බා. තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් භාවිත කරන්න ඕන නම් වඩන්න තියෙනවා නම් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා නම් එහෙම දෙකුත් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතම්බා. තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් සාක්ෂාත් කරන තියනවා නම් සාක්ෂාත් කරන තියෙන කාරණා තියෙනවා. සම්පූර්ණ පිනතුණි කෙනෙක්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සූත්‍රය. දැන් මේ දිනවල ඔබ දකින්න ඇති ශ්‍රී ලංකාවේ උපදිච්ච සමහර කුඩා ළමයි අවුරුදු 3, 4, 5 ළමයි යම් යම් කරුණු ගැන සාකච්ඡා කරනවා. ඉස්සර නම් එහෙම උපදිච්ච ළමයි ජීවිතය ගැන කිව්වේ සාමාන්‍යයෙන් තමන් මෙන්න මේ අනතුරින් මැරුණා. අහවල් කෙනා තමයි මැරුණේ. අහවල් කෙනා අම්මා තාත්තා අහවල් ගමේ ඉපදිච්ච කෙනෙක් කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඇතැම්මිට සමහර අය ඉපදිලා මුල් කාලේ මතකෙන් භාෂාවල් ගැන කිව්වා. ඇතැම්මිට භාෂා කීපයක් අවුරුද්දෙන් දෙකෙන් කතා කර සමහර අය. සමහර ඇතැම්මිට පිරිස් සූත්‍ර, ධම්මචක්ක සූත්‍ර, බොජ්ජංග සූත්‍ර කටපාඩමින් දිගට කිව්වා. දැන් පින්නතුනි ඒ යෝගී අවසන්. දැන් ඉපදෙන අලුත් මායිට වඩා ගැඹුරට ගිහිල්ලා. දැන් ඉපදෙන අය කොහොමද? තානිකරම ප්‍රඥාවෙන් ලෝකේ ආමන්ත්‍රණය කරනවා. අවුරුදු 3මාරක දැරියක් සම්පූර්ණයෙන්ම හේතුඵල ධර්ම මත ඉඳගෙන පරිසම්පාදයට අදාළ කරුණු ටිකක් මෑත කාලේ විග්‍රහ කරනවා. පින්නතුනි අපි සාමාන්‍ය කියන්නේ පොඩි ළමයි හැම දැක්කාම හාමුදුරනේ කියන්නේ හාමුදුරනේ මේ අපේ පොඩි ළමයි නේ මෙයාට සරල කතාවක් කියලා දෙන්න. ජාතක කතාවක් කියලා දෙන්න මොකක් හරි කතාන්දරයක් කියලා දෙන්න කියලා නේ කියන්නේ. පින්නතුනි මේ ජීවිතත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ. අපි බොහෝ වෙලෙ හිතන්නේ යම්කිසි කෙනෙකුගේ කායික වයස අඩුවේ නම් ඔහුගේ ආධ්‍යාත්මික වයස අඩුයි කියලා අපි හිතන්නේ. පින්නතුනි ෆිසිකල් ඒජ් එකයි ස්පිරිටුවල් ඒජ් එක කියන්නේ දෙකක්. ඇතැම් විට තමන්ගේ ශාරීරික වයස අඩු වුණාට ආධ්‍යාත්මික වයසින් සමහර අය ඉතාම ඉහළ තලයක ඉන්නේ. ඒ නිසා පින්නතුනි වර්තමානයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආශ්‍රිතව බොහෝ දෙනෙක් ඉපදිලා ඉන්නවා ප්‍රඥාව ඉහළටම දිනු කරපු අය. ඉස්සර නම් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කල්පය තුළ මුලින්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලය නිසා සාමාන්‍යයෙන් බුද්ධිය ප්‍රතිඵල ගන්න පුළුවන්කම තිබුණේ අවුරුදු 7න් පස්සේ. මාර්ගඵල ලබන කෙනෙක් නම් සාමාන්‍ය සෝවාන් වෙන්න අඩුම ගානේ අවුරුදු 7ක් වෙන්න ඕනේ. නමුත් වෙනතුන් දැන් කාලේ එහෙම නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තැමිට මේ ලෝකේ ඉඳලා තැමිටේ සමාන කාලේ රහතන් වහන්සේලාගේ කාලේ ඉඳලා මේ ජීවිතේ නැත්තම් ඒ කාලෙම දිව්‍ය ලෝකේ ඉඳලා සෝවාන් වෙච්චා ඉන්නවා. ඒ අය මනුස්ස ලෝකෙට ඉපදෙනකොට ඇතැම්මිට ඒගොල්ලන් ජාත සෝතාපන්නය සමහර අය. සමහර අය උපතින්ම සකදාගාමි කියලා කයි. එහෙම සමහර අය ඉපදෙනවා ඒ අයට උපදෙනකොටම පින්නතුනි ප්‍රඥා ඉන්ද්‍රිය ඉහළයි. එයාට භාෂා විවහාරය පුළුවන් ඉච්ච ගමම්ම අර නවත්තපු තැනින් එයා පටන් ගන්නවා. එතකොට පේනවතුනි දැන් වර්තමානයේ අලුත්ම සත්‍යය තමයි ධර්මය ගැන ධර්ම දේශනාවක් අහනකොට කෙනෙක් ගැන ධර්ම සාකච්ඡාවක් කරනකොට ඒ දැනත්තා එදිනෙදා රකින සීලයන් ආදී කරුණු ගැන නෙමෙයි දැන් සාකච්ඡා කරන්නේ. ඉස්සර නම් අපි යම්කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට අපි හොඳට බලන්නේ එයා කොච්චර රූක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කරනවද කියලා. සෙරපු දෙකක් නොදානව නම් එක වේලයි නම් කෑම ගන්නෙ, මස් මාළු නොගන්නව නම්, සල්ලි පාවිච්චි නොකරනව නම්, මේව තමයි අපි මහා ලොකු ප්‍රතාපවත් ලක්ෂණ කියලා සාමාන්‍යයෙන් අපි හිතන් හිටියේ. ඒවත් හොඳ ගුණ දහම් තමයි. නමුත් වෙනතුනි බුදු දහමේ ඒ වගේ සරල තැනකින් නෙවෙයි ඉන්නේ. කෙනෙක් ගැන විමසලා බලන්න ඉහළම තැන තමයි කොතනද? කෙනෙක්ගේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව විමසලා බලන්නේ කොහොමද? යම් කෙනෙකුගේ ප්‍රඥා විමසල බලන්නේ කොහොමද? ප්‍රඥා විමසල බලන්නේ සාකච්ඡාය පඤ්ඤා වේදි සම්බෝ. කෙනෙකුගේ ප්‍රඥා විමසල බලන්නේ සාකච්ඡාවෙන්. ඒ නිසා ඔබ ගැන ඔබ ධර්මයේ හැසිරෙන අය කියලා දැනගත්තොත් අනිත් අය ධර්මය දන්න කෙනෙක් නම් ඔබ මාසෙට කීවත් අවස් සිල් ගන්නවද කියලා හෝ ඔබ දමදිව වන්දනාවේ ගියාද කියලා හෝ ඔබ සිරිය පාද වාර කීයක් ගියාද කියලා හෝ ඔබ සාංගික දාන කීයක් දුන්නද කියලා වගේ සරල ප්‍රශ්න වේ අහන්නේ. අහන්නේ කෙලින්ම ඔබේ ප්‍රඥාව විමසලා බලන ප්‍රශ්නයි අහන්නේ. එනිසා පින්නතුනි මා උදාහරණ ගත්තේ මේ වගේ කුඩා දරුවන්ගේ ප්‍රඥාව දිහා බලනකොට පින්නතුනි අපට අපි ගැන ලොකු උනන්දුවක් ඇති කරගන්නට ඕන. අපි ඉක්මනටම මේ ප්‍රඥාව දිනු කරගන්න ඕන නේද? අපටත් බැරි දෙයක් නෙවෙයි නේද මේක? අපටත් ඒ සඳහා කුසලතා තියෙනව නේද කියලා තමන්ම තමන් ගැන අප්‍රමාදී බවක් ඇති කරගන්න. ඒව දකිනකොට ඒක නිකන් කතාව කනේ හරි ෂෝක් හරි හොඳ ළමෙක් කියලා ඉම්බල වඩාගෙන ඒක විතරක් නෙමෙයි පින්නතුනි. ඊට වඩා දෙයක් අපට අපේ ජීවිත තුල පරිවර්තනයක් වෙන්නට ඕන. ඒව අපි දකිනකොට අපටත් මේ தත්ත්වයට පත් වෙන පුළුවන් දහමක් නේද අපි ලබලා තියෙන්නේ. එහෙනම් තමන් ඉක්මනටම මේ දහමේ ප්‍රයෝජන ගන්න ඕන නේද කියලා තමන්ටම තමන් ගැන අවංක උත්සාහයක්, අවංක උනන්දුවක්, අවංක කැපවීමක් ඇති කරගන්න. ඇයි පින්නතුනි අපි එහෙම කරන්න ඕන? අපි මේ ලබලා තියෙන පින්නතුනි අතිශය දුර්ලභ අවස්ථාවක් මේක. මේ බුද්ධෝත්පාද කාලය, මේ සුගතිය, මේ තියෙන පහසුකම් ටික අද දවසේ අපෙන් අහිමි වෙන පින්නතුනි වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ දේ අපට මෙතෙන්දී අහිමි වුණොත් ඊළඟට නැවත මේ වගේ පහසුකම් ටිකත් එක්ක මේ වගේ දැනුගත්කම් ධනය ආදී මේ ලක්ෂණ ටික අපට ලැබෙයිද කියන එක පිනතුනි හිතනවා තමයි. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ ජීවත් වෙන එක තත්පරය පිනතුනි වටිනවා. හැබැයි වටින්නේ නිකන් කාලෙ බෙල හිටියර නෙවෙයි. වටින්නේ පිනතුනි සම්පූර්ණම ධර්මයේ ඊටාම ගැඹුරම තැනින් ස්පර්ශ කරන සමන් දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා ආරම්භයේ පටන්ම හැකිතාක් දුරට කල්යාණ මිත්‍රාසනය ඇති කරගන්න. කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්ම ශ්‍රවණය කරන්න. හැකිතාක් දුරට අහන ධර්ම වෙනුවෙන් මෙනෙහි කරන්න. අහන ධර්මයට අනුව සීල සමාධි ප්‍රඥා හැකිතාක් දිනු කරගන්න. තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට සද්ධර්මය ලැබෙනකොට තමන්ගේ ළඟත් ලක්ෂණ ටිකක් තියෙනට ඕන. මොනවාද ඒ ලක්ෂණ? මේ සම්බුද්ධ ශාසනය තුල තමන් ප්‍රතිඵල ගන්න යද්දී තමන්ගේ ළඟත් ලක්ෂණ ටිකක් තියෙනවනේ, ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒවා? ඔබේ ළඟ තියෙන ලක්ෂණ මොනවද? ආ, එකක් දෙකක් හරි කියන්න බලන්න. වැරදුනට කමන්නේ, බය වෙන්නේ නැහැ, බනින්නේ නැහැ. සීලය. ඔව්, සීලයක් ලක්ෂණයක් තමයි. හොඳයි. තව මොනවද? ඔව්, ඒවත් හොඳයි. නමුත් ඊටත් වඩා කලින් තමන්ගේ ළඟ ආරම්භයේ පටන්ම තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ ලක්ෂණ තමයි පිනතුනේ කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ. කරණිමෙත සූත්‍රයේ ලක්ෂණ 14ක් 15ක් වගේ විස්තර වෙනවා. ඒ තියෙන ගුණාංග සියල්ලක්ම පිනතුනේ ගුණ තුනකට කැටි කරන්න පුළුවන්. තමන්ට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත්, ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ලැබෙන්නටත්, ඒ කල්යාණ මිත්‍රයා සඳහන් කරන කරුණ වලින් තමන්ට ප්‍රයෝජන ගන්නත් හේතු වන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. මොනවද ඒ කාරණා? කරණිමෙත සූත්‍රයේ තියෙනම කරුණම තුනකට කැටි කරන්න පුළුවන් ඔක්කොම ටික. ඒ තමයි පින තුනි. එකක් තමයි උජෝච කියන කාරණේ, ඍජු බව කියන එක, අවංක බව, ඔනස්ටි. අනිත් එක තමයි සුවච කියන එක. සුවච කියන්නේ මොකටද? ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔබීඩියන්ස් තමයි. නමුත් පින තුනි ඒක නෙවෙයි. ඇක්ටිව් ලිස්නින් කියන එක, ජෙන්ට්ලි ස්පෝකන් කියන එක. We should be gently spoken. එකන අපි යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට සාවධානව ඇහුම්කන් දෙන්නට තමන් කොච්චර සූදානම්ද කියන කාරණේ. සුවච බවය කීකරුකමයි පින්නතුනේ දෙකක්. කීකරු කියන්නේ වැඩිහිටියෙක් හරි කවුරු හරි කියනවනම් කියන විදිහටම කරන එක. සුවච කියන්නේ ඊට වඩා වෙනස්. සුවච කියන්නේ යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට ඉතාම සාවධානව ඒකේ අර්ථවත් බව මෙනෙහි කරමින් අහන ස්වභාවය. බුදුදහමේ කීකරුකම කියන එක පින්නතුනේ ගුණයක් විදිහට සලකන්නේ නෑ. මේ සම්බුදු සසුන හිටිය කීකුරුම කෙනා කවුද? බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය අඟුලිමාල. ගුරුවරයෙ කිව්වා මෙච්චර මරණ කියලා, කඩුව ගත්ත වැඩේ පටන් ගත්තා. හරිම කීකරුම. මේ සාසනෙ හිටිය අකීකරුම කෙනා කවුද? බුදුරජාන් වහන්සේ. ඇයි ඒ? අම්මා තාත්තා කිව්ව ගෙදර ඉන්න කියලා හිටියේ නෑ. නෝනා කිව්ව ගෙදර ඉන්න කියලා හිටියේ නෑ. ගුරුවරය ආලාකාර මුද්‍රකම් පුත්‍රක මේ ටික විතරක් ඇද මගේ ගෝලෝ ටිකත් බලාගෙන ඉන්න කියලා ඒත් හිටියේ. හැමදැන්නේම අකී කරු. බුදුදහමේ කී කරුකම ගුණයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් සුවච බව හැම තැනදීම ගුණයක් විදිහට සලකන නිසා සුවචෝචස් සමුදු අනති මානේ කියන්නේ ඒක. සුවච බව කියන එක කරණිමෙත සූත්‍රයේ ගුණයක් විදිහට කියනවා. ඒ නිසා පළමුවෙම තමන් අවංක වෙන්න ඕන. දෙවෙනි බව තමන් සුවච වෙන්නට ඕන. තුන්වෙනි කරුණ තමන් බුද්ධිමත් වෙන්නට ඕන. ඒකට කියන්නේ නිපක කියලා. කණිමෙත සූත්‍රයේ නිපක කියන ගුණය මේක. තින තුනේ මෙන්න මේ ගුණාංග තුන මත තමයි පුද්ගලයාගේ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය වන මූලික කරුණු විදිහට තියෙන්නේ. මොකද්ද අවංක බව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇත්ත කතා කරන්න, කියන විදිහට කරන්න, කරන විදිහට කියන කියලානේ. ඒක දැන් සාමාන්‍යයෙන් අපි අවංක කියලා කියන්නේ. නමුත් වෙන තාවංක කියන කීට වඩා ගැඹුරු දෙයක්. අවංක කියන්නේ මොකද්ද? තමන් ආධ්‍යාත්මික ගමන් මගක ඉන්න කෙනෙක් නම් තමන් ඕනෑම දෙයක් කරනකොට තමන්ම තමන්ගෙන් අහලා බලන්න, මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා තමම තමන්ගෙන බලන්න. තමන් ජීවිතේ මොකක් කළත් පන්සලට ආපු වෙලාවෙ විතරක් නෙවෙයි. අනිත් හැම තැනදීම තමන් යමක් කරනකොට තමන් බලන්න මම මේක කරන්නේ මගේ තෘෂ්ණාව වැඩි කරගන්නද අඩු කරගන්නද? මම මේක කරන්නේ මගේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද අඩු කරගන්නද? මම මේක කරන්නේ මගේ මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා තමන් බලන් තමන් ගන්න. කෝක තමයි සාතිකය. තමන් දානයක් දුන්නත්, අම්මට තාත්තට සැලකුවත්, කොණ්ඩේ පීරුවත්, ඇඳුමක් ඇන්දත්, වාහනයක් ගත්තත්, දරුවෙකුට ඉගැන්නුවත්, දරුවෙක් විශ්වවිද්‍යාලයට යව්වත් බලන්න මේක යවල මම මේ හැමතැනටම කිය කිය මාන්නය වැඩි කරගන්නද මේ කරන්නේ? මගේ මේකෙන් මාන්නය අඩු වෙනවද කියලා බලන්න. උපාධියක් ගත්තත් මගෙන් මේකේ මාන්නය වැඩි වෙනවද අඩු වෙනවද කියලා තමන්ම තමන් ගැන නිතර බලමින් දිනෙන් දින ඉදිරියට යන්න. මේක තමයි පිනතුනි තමන් සැබැලෙසම ආධ්‍යාත්මික ගමන් මග යන කෙනෙක්ද කියන එක තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. ඊයට වඩා තමන් අද හොඳ වෙන්නට ඕන. අද තියෙන අල්ගුණ දුර්වලකම් ටික හෙට දවසේදී පොඩ්ඩකින් හරි අඩු කරගන්නට ඕන අපි. අපිට එක දවසෙම නිවැරදි වෙන්න බෑ. අපි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්න තේරෙනවා අපි ළඟ කොයිතරම් අඩුපාඩුකම් ටිකක් මේ වෙලාවේ තියෙනවද කියලා. අන්න එහෙම තේරෙන පින්නතුනේ හැකි තාක් ඉක්මනින් ඒ වගේ නිවැරදි වෙන්න. එතකොට මෙන්න මේ ලක්ෂණ ටිකත් එක්ක යනකොට පින්නතුනි අපි මේ සඳහන් කළේ ප්‍රඥාව ලබන්න යන ගමන් මගේදී උපතින් ගේන ප්‍රඥාවේ කොටසක් තියෙනවා. ඒකට වයසේ සීමාවක් නෑ පින්නතුනි. දැන් කාලේ හැටියට ඕනෑම වයසකදී ධර්ම අවබෝධය කරන්න පුළුවන් කෙනෙකුට ඇතැමිට අවුරුදු 3 දී 4 දී වෙන්න පුළුවන්. අර කුඩා දරුවෙක්ගේ පොඩි දේශනයක් තියෙනවා මම හිතන අපේ හාමුදුරුවන් වහන්සේ ළඟත් ඒක ඇති ඔබටත් ලැබිලා ඇති. ඒක දෙතුන් වතාවක් අහන්න හොඳට. වචනයක් ගානේ හොඳට සිහි කර කර එයා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ දරුවට තේරෙන විදිහෙන් තමයි තේරෙන භාෂාවෙන් ඒක කියන්නේ. නමුත් මේ හැම වචනයකම ලොකු අර්ථයක් ගැඹල ඉන්නවා. සම්පූර්ණ ප්‍රඥාව ගැන ආමන්ත්‍රණය කරන අනුශාසනාවක් ඒක. පින්නතුනි විශේෂයෙන් මේ සූත්‍රයේදී බුදුහමෝ දේශනා කරනවා අත්ති භික්ඛවේ අභිඤ්ඤා පරිඤ්ඤය. තමන්ට බුද්ධියක් තියෙනවා නම් ඒ බුද්ධියෙන් තමන්ට මේ ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම දැනුම් සම්භාරය ඉහළම අධ්‍යාපනය මොකද්ද කියලා. කෙනෙකුට කියන්න පුළුවන් ලෝකේ තියෙන ගැලැක්සීස් ගැන. ස්ටීවන් හෝකින් වැනි අය මෑත කාලේ ගැලැක්සීස් ගැන හුඟක් අධ්‍යයනය කළා. අලුත් අලුත් ග්‍රහ ලෝක හොයා ගියා. ඉතින් මේ වගේ අයගේ දක්ෂතාවයන් දැකලා ඔබ ඇතැමිට පුදුම වෙයි. ඒ වගේම ස්ටීව් ජොබ්ස් වැනි අය ඇතැමිට අලුත් ඩිවයිසස් හදන ලෝකයට දායාද කළා. ඒවත් දක්ෂතාවයන්. සමහර අය වෛද්‍ය විද්‍යාවෙන් ඉතාම සියුම් යම් යම් රෝගවලට බැක්ටීරියා වලට බෙහෙත් හොයාගෙන ලෝකෙට යහපත කරනවා. සමහර අය ඇතැම්මිට නොඑක විදිහ උපකරණ හදලා ඇතැම්මිට බයිපාස් කරන්න යන කෙනෙකුට ඒක නොකර ඊට අමතර උපකරණ වලින් ඒව දිනු කරන උපකරණ හදලා තියෙනවනේ නේ අපේ ශ්‍රී ලංකාවේ කෙනෙක් හැදුවනේ නේ මම හිතන්නේ බන්දුල විජේරත්න මහත්මයානේ ඔය වගේ විශාල මානව දයාවෙන් කරපු දේවල් විශාල යහපතක් ලෝකෙට කරනවා. ඒවත් අධ්‍යාපනයේ අංග තමයි. නමුත් පින්නතුනි අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය මොකද්ද කියලා. මොකද ඒ තමයි පංච උපාදානස්කන්ධයේ පිළිබඳ අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ. පින්නතුනි මෙන්න මෙතන තමයි අපේ ආධ්‍යාත්මික ගමනමග තීරණය කරන ප්‍රධානතම ස්ථානය වෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව ආරම්භක අවබෝධය. දුකත් දුක්ඛ සත්‍යයත් පැහැදිලිවම තේරුම් ගන්න අවස්ථාව. සාමාන්‍ය ලෝකයේ මිනිසා දුක කියලා කියන්නේ මොකද්ද? ලෙඩවීම දුකයි, මහලු වීම දුකයි, මරණය දුකයි, ප්‍රිය විප්‍රයෝග දුකයි කියලා සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් පින්නතුනේ දුක්ඛ සත්‍ය කියන කීට වඩා පුළුල් දෙයක්. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට සිතුවිල්ලක් එනකොට, අපි ඒ අත්දැකීමත් එක්ක බාහිර රූපයක් නිර්මාණය කරගෙන ඒ පිටස්තර රූපයේ වෙත අපේ සිත නিত্য සැප ආත්ම වශයෙන් බැස ගන්නා ස්වභාවයයි මේ සංකේතයන පංචපාදනස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ. සරල විදියට කිව්වොතින් ඔබට අම්මා කියන කාරණේ කියනකොටම ඔබට අම්මා ගැන මතක් වෙනවනේ. එතකොට ඔබට අර බාහිරින් අම්මා ඇඳලා හිටිය ඇඳුම් ටික, අම්මා කරපු දේවල් ටික, අම්මාගේ හැඩරුව මේකේ එක පාරම ඒ රූපිය ඔබේ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වුණා කියන්නේ පිනොතනේ අවිද්‍යා සහගතව තමන්ගේ අම්මගේ සිතුවිල්ල මතක් කරගත්තා. ඒ මතක් වෙනවත් එක්කම මොකද වෙන්නේ? ඇතැම් විට අම්මා ළඩ වෙලා නම්, අම්මා මැරිලා නම් දන්නේම නැහැ ඇස් දෙකෙන් කඳුළු වෙනවා. ඇයි ඒ? තමන් දුක්ඛ සත්‍ය මත ගිලිලා ඉන්නේ. තමන් හිතන්නේ බාහිර පේන සත්‍යයක්, බාහිර ඇත්තටම ඉන සත්‍යයක් තමයි මට මේ පේන්නේ කියලා. පින්නොතනි මේකෙන් කියන්නේ බාහිර සත්‍යයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්නට එපා. ලෝක ව්‍යවහාරයේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය කියන එක බොහෝ විට ඔබ ධර්මයේ තුලින් අහලා තියෙන පින්දහම් කරන්න, ඇරුවන් දිසයට පූජා කරන්න, බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා කරන්න, ස්වාමින් වහන්සේට දාන දෙන්න ඒවා අපි කරන්න ඕන. ඒව සුගතියට අවශ්‍යයි. ඒ සත්‍ය නෙවෙයි අපි මේ කියන්නේ පින්නොතනි. ඒ සත්‍ය ඉක්මවල ගිහිපෝ මේ සංසාර චක්‍රෙන් ඉක්මෙන පරමාර්ථ සත්‍ය කරා යන යථාර්ථය ගැන දැන් අපි මේ සාකච්ඡා කරනවා. අපට ඇහැට රූපයක් පේනකොට පේනොතනි දැන් මේ බිත්තිය පේනකොට අපට හිතෙන්නේ මේ ඇත්තටම පේන බිත්තිය මට පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි හිතන්නේ කලින් තිබිච්ච බිත්තිය මට පේන්නේ, මං ඇස් දෙක වැහුවත් මේ බිත්තිය මෙහෙම මිතුරු වෙනවා කියලා හිතන්නේ. පින්නොතනි මේ දැනට තමන්ට ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් ඇහෙනවා නම්, මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් මේ දැන් මේ මොහොතේ ලබන අත්දැකීම ඇත්තටම බාහිර තියෙන දෙයක් නෙවෙයි, තමන්ගේ මනසෙහි තියෙන අවිද්‍යා, තෘෂ්ණා ආදී මානසික ස්වභාවය අනුව මේ මොහොතේ තමන් නිර්මාණය කරගන ලෝකයක් මේ තියෙන්නේ. එතකොට මේ අවබෝධයෙන් නැතුව යම් කිසි කෙනෙක් ලෝකයේ දෙස ඇසින් බැලුවොත්, කණෙන් ඇහුවොත් මොකද වෙන්නේ? ඒත් එක්කම තමන් හිතන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා. ඒ තියෙනවා කියලා බැලුවට පස්සේ මේ මොහොතේ උපේක්ෂා සාගතව හිටියත් තමන් දුකෙන් මිදෙලා නැහැ. ඕනෑම වෙලාවක ඒ දේ වෙනස් වෙනකොට ඒ දුක් ටික තමන් වැළඳ ගන්න සූදානමින් ඉන්නේ. පින්නොතනි මෙන්න මේක තමයි අපි අවබෝධ කරගත යුතු යථාර්ථය. ලෝක යනි සියලුම ආගම්, දර්ශන, විද්‍යා ඉගැන්වීම් සියල්ලකගේම මොකද කියන්නේ? ඒ කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, ඒ ලෝකේ අපි ඉපදුණා, අපි මිය ගියාට පස්සේ ලෝකය තියෙනවා කියලා. බුදුදහමේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ පදනම ඉඳගෙන තමයි ස්වර්ගගාමි මාර්ගය, සුගතිගාමි මාර්ගය, දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දේශනා කරේ මේ පදනම ඉඳගෙන. හැබැයි චතුසත්‍ය සම්මාදිටිට යනකොට මේ යථාර්ථය වෙනස්. තිනුතින අපේ සමස්ත ජීවිතෙම කියන්නේ මොකද්ද? අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසයි, රූපයයි, කනයි, ශබ්දයයි, නාසයයි, ගඳ සුවඳයි, දිවයි, රසයි, කයයි, ස්පර්ශයයි, මනසයි, ධර්මයි. මේවට කියනවා ආයතන කියලා. ද්වාදශ ආයතන කියලා. නැත්තම් සල ආයතන කියලා ආයතන 6 කියලාත් කියනවා. මේ 6 අභ්‍යන්තර ආයතන 6යි, බාහිර අරමුණු 6යි. මේ 12ම ස්වභාවය මොකද්ද? මේ 12ම පිනතුණි රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. කලින් සකස් කරපු මොනවාක්වත් නැහැ. අපි ඒ මොහොතට නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. පින්නතුන් ලෝකය අනිත් හැම දෙයක්ම කියන්නේ අපි ඉපදෙන්න කලින් තිමෙච්ච ලෝකයක අපි ඉපදිලා මැරිලා යනවා කියන එක. ඒ සියලුම දර්ශන බුදුදහමෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්දී. පින්නතුනි ඇසෙන් රූපය දකිනකොට රූපය සජීවි වෙන්නේ මේ ඇස අවිද්‍යාසගත දැල්වීමත් එක්ක. එතකොට අවිද්‍යාසහගත රූපයේ දෙස බලනකොට ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සය වේදනා රූප තණ්හා රූප සංඥා රූප සංචේතනා රූප විතක්ක රූප විචාර කියලා 10ක් ක්ෂණිකව නිර්මාණය පෙරපසනරි ගිහිලා අපි බාහිර රූපය තුල හිත බැසගෙනත් ඉවරයි. පින්නොතනි මේක තමයි ඇත්තටම ලෝකෙ සිද්ධ වෙන දේ. හැම වෙලාවෙම අපි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හැම වෙලාවෙම තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණයට නිෂ්පාදනය කරගනිමින් තමයි තමන්ගේ ජීවිතය ඉන්නවා කියලා කියන්නේ. තමන් යමක් ගැන හිතනකොට තමන්ගේ සමස්ත ජීවිතය මේ ඒවලට ඒ කාරණේ. ඔබ ඔබේ අම්මා ගැන සිතපත් කරනකොට ඔබේ අම්මා තමයි සමස්ත ජීවිතයම. ඔබ ඔබගේ වාහනය ගැන සිහි කරනකොට ඔබේ වාහනය තමයි සම්පූර්ණ ජීවිතය. ඔබේ ගෙදර ගැන සිහි කරනකොට සම්පූර්ණ ගෙදර තමයි ජීවිතය. ඒවලට ඇත්තෙම ඇඳුම් ටිකවත් නෑ තමන්ගේ. ඇඳුම් ටික තියෙන්නේ ඇඳුම් ටික ගැන මතක් කරනකොට. දැන් මෙච්චර ඇඳුම් ගානක් ඇඳලා ඉන්නවා කියලා තමන් දන්නවද? හැම වෙලාවම හිතනවද? තමන් හිතන වෙලාවට තමයි පිනතුනේ. ඒක ඇත්තටම තමන්ගේ ලෝකේ නිර්මාණය වෙන්නේ. මේක තමයි පරමාර්ථය කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ ස්වභාවය තමයි ඒ මොහොතේ තමයි තමන් නිර්මාණය කරන්නේ. දැන් මේ බිත්තිය තමන් බලනකොට මේ බිත්තිය තමන්ට මේ මොහොතේ බිත්තියක් වුණාට වෙනස් සත්‍යයක් මේ බිත්තියම දැසම් බලන විට ඔහුට මේක බිත්තියක් නෙවෙයි. ඔහුගේ ආයතන ලෝකේ වෙනස්. ඔබට මේ වතුර බෝතලේ දිහා බලනකොට ඔබට වතුරේක තියෙනවා. හැබැයි කර්මයේ වෙනස් වෙච්ච සත්‍යයක් මේ වතුර වීතුර දැස බලන විටම වතුර බෝතලේ දැස බලනකොට ඔහුට මේ වතුර ටික පේන්නේ නැහැ. ඒ වෙන සිද්ධියෙන් යනවා බහලා ඇති නේද? බුදුරජාන් වහන්සේගේ කාලේ එක්තරා කෙනෙක් අර මුවෙක් ඝාතනය කළා. ආරණ්‍යකට ගියා. හැම තැනම කල බැලුව වතුරවල එහෙකවත් වතුර නැහැ. අන්තිමට හාමුදුරන්ට බණිනවා මේ වතුර ටිකක් අද දිනක් තියාගෙන බැරිද කියලා. ලින්දට ගිය ලින්දෙත් වතුර නැහැ. හාමුදුර කියනවා බලන්න මේ කලේ වතුර පිරෙන්නේ මේ තියෙන්නේ. වතුර නැත්නම් මොකද? පින්නතනි මේ පැත්තේ ආයතන වෙනස් වෙනකොටම මේ බාහිර ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා ඔබට අද මේ පේන ස්ථානය ගත්තා දැන් අපි දේවතා ආරාධනාව කළා. ඔබේ ආයතන ටික වෙනස් වෙනකොට පින්නතනි මේ තැන ඉන්න අනිසත්යන් ටික ඔක්කොම පේන ගන්නවා දැන් මිට. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ළඟදී අපට ශ්‍රී ලංකාවේ සිටින ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කිව්වා. ඒ ස්වාමීන් වහන්සේට බෝධියක් ළඟට ගියාම සාමාන්‍යයෙන් පේනවලු ඒ වට අපිට අයින ඔක්කොම සත්යන් ටික පේනවා කියලා. ඉන්න දෙවරු ටික පින් අනුමෝදන් වෙන්න ආපු අය ගැන පින් අනුමෝදන් වෙන්න බැරුව තාප්පෙන් එහා පැත්තේ ඉන්න අය ඔක්කොම ටික සජීව පේනවා කියලා. පින්නොතනේ අපට මේ අවබෝධය නැති නිසා තමයි පින්නොතනේ අපි ඇත්තෙම මේ ධර්මයට මෙච්චර පසුගාමි වෙන්නේ. පින් ගන්න පින් අපේක්ෂාවෙන් ඉතාම කුඩා පිනක් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන මේ විශ්වයේ ඉන්න සත්වයන් ඔබ දැක්කොත් පින්නොතනේ ඔබ ඉන්න හැම මොහොතකම පින් වැඩන දෙයක් කරනවා. ඒ තරම්ම පින්නතුනි පිණි අවශ්‍යතාවය මේ විශ්වින සත්‍යන්න තියෙනවා. නමුත් අපට ඒක එච්චර වටින්නේ නැහැ. පින්නතුනි මේ අපි නිර්මාණය කරගන්න ලෝකය මේ අවස්ථාවේ නිර්මාණය කරගන්න ලෝකයක් නෙවෙයි. මෙන්න මේ අවබෝධය නැති වුණොතින් නැති වෙලා අපි බාහිර රූපය තුළ අවිද්‍යාවෙන් හිත බැසගත්තොත් මොකද වෙන්නේ? මේ මොහොතේ උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒ දේ වෙනස් වෙනකොට ඒ දුක වැළඳ ගන්න අපි සූදානම් වෙන්නේ. එතකොට අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාවෙන් පිරිසිඳ දැනගත යුතු ධමයක් තියෙනවා නම් ඒ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. ස්කන්ධ පංචකය මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඇසෙන් රූපයක් දකිනකොටම මෙන්න මේ ස්කන්ධ පංචකයම පෙර පසු නොවි ඒ මොහොතේ හටගත්තා. හට ගන්න විතරක් නෙවෙයි එතනම නිරුද්ධ වෙනවා. පින්නතුනි හැම වෙලාවෙම මේ පහ අපි නිර්මාණය කරගනිමින් ඉන්නේ අවිද්‍යාවේ ප්‍රමාණයට. එතකොට මේ අවබෝධය ලැබුණොත් කෙනෙක් දන්නවා එහෙනම් දුකේ නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ඇති නොවන විදිහේ දර්ශනයකින් ප්‍රතිපදාවක ඉන්න ඕනෑ කියලා ඔහුට හැඟීමක් ඇති වෙනවා. ඔහුට මනසට දුක් පීඩා එන කාරණා ටික ඊට පස්සේ පේන්න ගන්නවා. ප්‍රහීන කලියුතු කාරණා ටික ඔහුට පේන්න ගන්නවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤයා පහතබ්බා. එහෙනම් දුරු කරන්න ඕනේ මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේ බාහිර සත්‍යයන් පුද්ගලයන් ඉන්නවා කියන මෙන්න මේ දෘෂ්ටිය, මෙන්න මේ අනවබෝධය, මෙන්න මේ මිත්‍යාව දුරු කරන්න ඕන කියන හැඟීමක් එනවා. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත්තු ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙන කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ මේකයි. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුරු වෙන්නට ඕන. මොන දර්ශනයෙන් දුරු වෙන්නේ? අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන කාරණය. මේ හේතු ටික තියෙන තැන මේක නිර්මාණය වෙනවා. හේතු ටික නැති වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියන කාරණය. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති. මේ ඉපදීමෙන් මේක උපදෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේක නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා. නැත්තං යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේත් මේකයි. නැත්තං යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියන්නේත් මේක. අහුත්වා සම්බෝතං හුත්වා නබවිසති කියන්නේත් මේක. පෙරණොති බී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේත් මේක. දිට්ඨේ දිට්ඨමත්තං කියන්නේත් මේක. පින්නොතින් වෙනත් විදියකින් කියනවා නම් පටිසම්පාදේ කියන්නේ මේක. වෙනත් විදියකින් කියනවා නම් බුදුදහමේ හදවත කියන්නේ මේක. පින්නොතින් මෙන්න මේ දර්ශනයත් එක්ක තමයි අර අවිද්‍යාව දුරු කරන්නේ. ඒ අවිද්‍යාව දුරු කරනත් එක්කම භවයට තියෙන ආසාව නැති වෙන ඔහුගේ භව තණ්හාවත් දුරු වෙනවා. එතකොට තමන් ඇහැ කන ආදී ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් ලැබෙනකොට මේක මේ මොහොතේ සිත තුළම හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දකින කෙනා පින්නතුනි බාහිර රූපය තුළ හිත බැසගන්නේ නැහැ ඔහුගේ. එතකොට බාහිර ඇලෙනවත් ගැටෙනවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. සාමාන්‍ය මොළේදී පින්නතුනි හිත සමාධිමත් කළා අර නීවරණ කාමච්ඡන්ද ආදී නීවරණ අඩු කිරීමක් අපි කරනවා. ඒ කරන්නේ හිතේ තියෙන කලුගති අඩු කරගන්න. ඒ සමතෙන් කරන්නේ ඒක. හැබැයි විදර්ශනාට යනකොට පේනොත්නි බාහිර රූපයක් නිර්මාණය වෙන්නෙම නැහැ උට. උට අභ්‍යන්තරයේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. බාහිර ඇලෙනවත් ගැටෙනවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අම්මා කියලා හිතනකොට, තාත්තා කියලා මතක් වෙනකොට, දරුවා ගැන සිහිපත් වෙනකොට ඒ හැම දෙයක්ම මේ මොහොතේ තමන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද? ඊළඟ මොහොතේ ඊළඟ සිතුවිල්ලට යනවා කියන නේද කියලා තමන් දකිනවත් එක්කම පිනතුනි තමන්ට ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා කියලා ලෝකේ බොහෝ දෙනෙක් උගන්වනෝනේ. ඒ විදර්ශනා කියන්නේ මෙන්න මේ බිත්තිය කැඩිලා යනවා බිඳිලා යනවා තත්පරයකට ලක්ෂවරයක් කැඩෙනවා කියලා හිතන්න කියලා කියන්නේ නේ. නැත්තම් සමන්න තියෙන මේ වේදනාව තව ටිකකින් නැති වෙනවා කියලා හිතන කියන්නේ නේ. මේක තමයි සාමාන්‍ය ලෝකයේ කියන විදර්ශනාව. නමුත් වෙන තුනේ බාහිර රූපයක් ඇතයි කියලා ගත්තට පස්සේ ඒක සමතේ මෙතත් ඒක විදර්ශනාව නෙවෙයි. බුදුදහමේ විදර්ශනාව කියන්නේ බාහිර නිර්මාණය වෙන තින හේතුවම මේ පැත්තේ මල්ලා හේතු සමුදය නිරෝධය අභ්‍යන්තරයෙන්ම දකින ක්‍රමය. වෙන තුනේ අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කිරීම තමයි බුද්ධිමත් මනුෂ්‍යයෙකුගේ බුද්ධියෙන් ගන්න ඉහළම ප්‍රතිඵලය. ඊළඟට සඳහන් කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤයා භවේ තම්බා. තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? ඔව් මේ ලෝකේ දිනු කරන් තියෙනවා නම් කියන තී ඉහළම දෙක තමයි සමත විදර්ශනා දෙක. සමතය කියන්නේ තමන්ගේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක වර්තමානයේ තුල බොහෝ වේලාවක් රඳවා ගන්න තමන්ට තියෙන හැකියාව. බුදුදහමේ කමඨාන 40ක් ඒකට තියෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුබ, ඊළඟට සතර බ්‍රහ්ම විහරණ, ආහාරය පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, ඊළඟට සතර අරූප දාන. මෙනි මාගේ කර්මස්ථාන 40ක් බුදුදහමේ දැක්වෙනවා. හිත නීවරණයන්ගෙන් පංච නීවරණයන්ගෙන් දුරු කරන ක්‍රම. පින්නතනි බුදුගුණ භාවනා වඩනකොට, මෛත්‍රිය වඩනකොට, ආනාපාන සතිය වඩනකොට, මරණාසතිය වඩනකොට එන්නේම පින්නතනි හිතේ තියෙන රාගදේස අඩු වෙනවා. හිත හුඟා කෙලස් වලින් මිදෙනවා. විශේෂයෙන් පංච නීවරණයන්ගෙන් හිත දුරු වෙනවා සමතේ වැඩිම තුලින්. ඒත්තර තමයි ලොකු ආධ්‍යාත්මික සතුටක් එනවා. අර බාහිර ලෝකේ හොයාගෙන ගිහිල්ලා සතුට හොයන ගතිය ටිකෙන් ටික අඩු වෙලා තමන්ගෙම නිදහස් බවෙන් තමන් සතුට හොයන්න ටිකෙන් ටික නැඹුරු වෙනවා. වෙනද ඊටාම වෙහෙස කර ලෙස බාහිරට ගිහිල්ලා සතුට හොයන දර පුස්සහය අඩු වෙලා තමන්ම නිහඬව ඉඳලා තමන්ම ඉන්න ගෙදර තමන්ගෙම කාමරය සතුට ලබන ස්ථානයක් බවට පත් වෙනවා. වෙනද හුඟා සල්ලි හොයාගෙන ඈත වියදම් කරන් ගිහිල්ලා සතුට ලබන ඇවිල්ලා අන්තිමට දවස් ගානක් විවේක ගන්නවනේ සතුට ගත වෙකේ ඈ වෙහෙස නිවන්න දවස් ගානක් ගත ගන්නවනේ. දැන් පේන තුනේ එයා තමන් ඉන්න තැනම තමන්ගේම කාමරේ තමන්ගේම බිම මෙට්ටියක් දාගෙන භාවනා කරලා තමන් මේ හිත කෙලෙසුන්ගෙන් දුරු කිරීමම තමන්ට සතුට ලබන ක්‍රමයක් බඩපත් කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ හැම ඉරියව්වකදීම වාහන යනකොට ඇවිදිනකොට ව්‍යායාම කරනකොට අනිත් කෙනෙක් මුණ ගැහෙනකොට හැම වෙලාවෙම පින්නතුනි භාවනා කමටහනක් කරගන්න. තමන්ට තමන් ඇවිදලා යනකොට ව්‍යායාම වලට තමන්ට මෛත්‍රී භාවනා වඩමි යන්න පුළුවන්. ඈ සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා වඩමි යන්න පුළුවන්. වාහන යනකොට බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න ගුණ ටික වඩන්න පුළුවන්. තමන් කෑම කනකොට ආහාරයේ පටික්කුල මනසිකාරය වැඩමින් කරන්න පුළුවන්. තමන් බාත්รูම් එකේ ඉන්නකොට තමන්ගේ ශරීරයේ තියෙන කොටස් ගැන මෙනෙහි කරමින් ය කටයුතු තමන්ට කරන්න පුළුවන්. තමන් ස්වාමීන් වහන්සේට දානේ පූජා කරද්දී, ගෙදර සකස් කරද්දී, සුපටි පන්නවාදී, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේටගේ ගුණ සිහිපත් කර කර දාන ගෙදර සූදානම් කරන්න පුළුවන්. මල ගෙදරකට යද්දී අර දස අසුභයේ මෙනෙහි කරමින් උද්දමාසක විනීලයක විපෝපගාදී කරුණටික සීපත් කරමින් මලගෙදරට යන්න පුළුවන්. පින්නතුනේ තමන්ගේ බිත්තියක් පේනකොට සුදු පාට නම් ඒ සුදු පාටම අරමුණු කරගෙන ඕදාත කසිනේ විදියට ඒක වඩන්න පුළුවන්. නිල් පාට තැනක් දකිනකොට නිල කසිනේ වඩන්න පුළුවන්. තමන් නිකම් විවේකීන වෙලාවට තමන්ගේ හුස්ම රැල්ලම ආනාපාන සති භාවන විදියට වඩන්න පුළුවන්. තමන්ට හමු වෙන හැම දෙයක්ම පින්නතුනේ හැම තැනම තමන්ට භාවනා කමටහනක් වෙනවා. මේක තමයි සමතේ ලක්ෂණය. ඒත් එක්කම සිත නිතරම අතීතයට අනාගතයට දුවන ගතිය, අනිත්‍යයේ අඩුපාඩුකම් හොයන ගතිය, අනිත්‍ය විවේචන කරන ගතිය එන්න එන්නම අඩු වෙනවා පින්නතුනි. එහෙම ගිහිල්ලා පින්නතුනි අන්තිමට විදර්ශනා පැත්තට යොමු වෙනවා. අන්තිමට වඩන ගියාට පස්සේ මොකද පින්නතුනි තමන්ට පේන්නේ? තමගේ මේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. ඇසට රූපයක් පේනකොටම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න. අන්තිමටම පින්නතුනි තමන්ට එකයි කරන්න තියෙන අන්තිමට ගියාට පස්සේ හැම මොහොතකම සිටුවෙල්ලක් මන ආයතනයත් ධර්ම ආයතනයත් හටගත්තේ කියන මනෝ විඤ්ඤාණයක් හටගත්තා. එතනම නිරුද්ධ වුණා කියලා දකින්න. මෙන්න මේ කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න බුද්ධිමත් මිනිස්සුගේ ජීවිතයෙන් වඩන්න පුළුවන් ඉහළම දේ තමයි මොකද්ද? මෙන්න මේ සමත විදර්ශනා වැඩි වීම සඳහා Taman දිනකට කැප කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මම මේකට උදාහරණයක් විදිහට කියන්නේ මම කලිනුත් කියලා තියෙනවා. මේ සමත විදර්ශනා දෙකට උපමා දෙකක් මම කියනවා. සමතය තමයි බුදුදහමේ තියෙන GPA එක. Great point average එක. The duration of practice in concentration meditation is the Buddhist GPA. Great point average එක. මෙන්න මේ average එක ටිකෙන් ටික වැඩි කරගන්න. GPA එක විතරක් නෙවෙයි පිනොත්නේ Buddhist IQ එකකුත් තියෙනවා. ඒ තමයි විපස්සනාව. අනිත්‍ය මෙනෙහි කරන කාලය ඇස රූපය චක්කු විඥානය කන ශබ්දය ගහන විඥානය නාසය දිව මෙ ආදී ආයතන විඥාන හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ බලන විදිය, බලන අවස්ථාව, බලන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේක තමයි බුද්දිස් ඉන්ටෙලිජන්ස් කෝෂන් එක. පින්නතුනි, අපි මෙවැනි කාලයක මනස ලෝකෙ ඉපදුනේ මෙන්න මේ කාර්යභාරය කරන්න. නමුත් පින්නතුනි, අපිට ආපු කාර්යභාර අමතක වෙලා අපි පස්සේ දෙවනු ඇති වෙච්ච කාරණා තමයි අද ප්‍රමුඛත්වයේ දීලා ඉන්නේ. නමුත් පින්නතුනි, ජීවිත අවබෝධය ලැබෙච්ච මොහොතේම අපේ ජීවිතවල සුවිශේෂී පරිවර්තනයක් වෙන්නට ඕන. අන්නේ පරිවර්තනයේ ප්‍රයෝජන විදියට, ප්‍රතිඵල විදියට පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය දැනගෙන අවිද්‍යා භව තණ්හා දුරු කළා සමති දර්ශනා වඩමින් අපි කාලයගත කිරීමත් එක්ක මේ ප්‍රතිඵල විදියට අත්ති බික්කවේ ධම්මා අභිඤ්ඤය සච්චිකා සම්භාව විදියට තමන් සාක්ෂාත් කරන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? විද්‍යා විමුක්ති කියන එක. විද්‍යාව කියන්නේ මේ ලෝකේ හට ගන්නවා නම් හට ගන්න තියෙන මොකද්ද? මේ ස්කන්ධ පංචකේ හට ගැනීම නිරුද්ධ වීම ලෝකේ තියෙන වෙන කිසිම දෙයක් නෑ. අපි දරුව ගැන මතක් කරත්, රැකියාවට ගියත්, වාහනයක් ගත්තත්, ඇඳුමක් ඇන්දත්, කොණ්ඩේ පීරුවත්, කාට හරි බැන්නත්, කෑමක් කෑවත්, බණක් ඇහුවත්, මේ හැම වෙලාවෙදිම වෙන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගත්ත අවිද්‍යාවේ ප්‍රමාණයට එතරම් නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේකයි විද්‍යාව. අපේ ලෝකයේ තියෙන විද්‍යාව මේක. ඒ විද්‍යාව තේරුම්ගත් ප්‍රමාණයට විමුක්තියටපත් වෙන දුක නිදහස් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම ආධ්‍යාත්මික ස්තරයක ඉන්න කෙනෙක් විසින්ම වැඩි යොතු ධර්ම හැටියට දේශනා කළේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහේ සමුදය හට ගැනීම, වය නැතිවීම, ආස්වාද ආදීනව නිස්සරණ මේ පහ බලන කියලා. පෘථග්ජන කෙනා සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට අසේකකින් රහතන් වහන්සේට, රහතන් වහන්සේට පිරිනිවනතෙක් සුවදායි වාසය කරන්නටත් බුදුහමෝ දේශනා කරනවා. මං එකම කාරණේ දේශනා කරන්නේ. මොකක්ද ඒ? ඒ තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය සමුදය, අත්ංගම, අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් බලන්න කියලා. පින්නතුනි, මේ හතරක් දේශනා කළේ මොනවද ඇත්තෙන්ම? මේ හතර කියන්නේ මොකක්ද ඇත්තෙන්ම? ඈ, අත්ති බික්කවේ ධම්මා පරිඤ්ඤයා පංචඋපාදාන කන්දා කියලා කිව්වෙ මොකද්ද? තමන්ගේ ඥාණයෙන් පිරිසින දැනගන්න කියලා කිව්වෙ පංචඋපාදානස්කන්ධය කියන්නේ මොකටද? දුක්ඛ සත්‍යය බොහොමද, දුක්ඛාර සත්‍යය. අත්ති බික්කවේ ධම්මා අභිඤ්ඤයා නුවණින් ප්‍රඥාවෙන් පහත බව ප්‍රහිණ කරන කිව්වෙ මොකද්ද? සමුදාරි සත්‍ය තෘෂ්ණාව. අත්ති බික්කවේ ධම්මා අභිඤ්ඤයා භාවය සම්බා කියන්නේ මොකද්ද? ඔව්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. අත්ති බික්කවේ ධම්මා අභිඤ්ඤයා සච්චිකා සම්බා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධාර සත්‍ය. චතුරාර්ය සත්‍ය මේ කියන්නේ වෙනතන. බුදු දහමේ කොතනින් ගත්තත් මේ චතුරාර්ය සත්‍ය කො හතරම කියනවා, නැත්නම් දෙකක් කියනවා, නැත්නම් එකක් කියනවා. අපි දක්ෂ වෙන්නට ඕන බුදුහාඳුර මොකක්ද එතන කියන අපේක්ෂා කලේ කියන එක අපි තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින්වත්නි, මෙවැනි වටිනා දහමක් අපට දේශනා කරපු අවස්ථාව මේක අපිට පොඩ්ඩක්වත් පින්වත්නි ප්‍රමාද කරන්න බෑ. අපිට වෙන ඕනම දෙයක් කල් දාන්න පුළුවන්. හැබැයි පින්වත්නි, තමන් තමන්ට ආදරේ නම්, තමන් තමන්ගේ බුද්ධියට ගරු කරනවා නම්, තමන් තමන්ගේ හිතට ආදරේ නම්, තමන් ලැබුව මේ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්න කැමති නම් මේ ධම්ම මඟ අපි අනිවාර්යෙන් වඩන්න ඕන පිණිතුනි. ඒක මේ මොහොතේ ධම්ම අවබෝධ ලැබෙච්ච මොහොතේ පටන්ම පටන් ගන්න. හැකි තාක් දුරට රූපය කියන්නේ මොකද්ද? දැන් රූපය කිව්ව ගමන් අපට හිතෙන්නේ මේ බාහිරේ පේන රූපය කියලා නේ. මේක විතරක් නෙමෙයි පිණිතුනි. රූපය කිව්වහම මේ ඇස කියන එක රූපය, කන රූපය, දිව, ශරීරය, ඒ වගේම මනස පරියාපන රූප තියෙනවා. අතීත රූප, අනාගත රූප, මේ රූප කිව්වම ඉතාම පුළුල් විග්‍රහයක් මේකේ තියෙනවා. හදේවත් රූපය, ඒ වගේම චක්කු ප්‍රසාදය, ඒ වගේම ඊට ගැටෙන රූපය, බාහිර රූපය, ශබ්දය, ගන්ධ සුවඳ මේ ඔක්කොම රූපයට සම්බන්ධ කරලා රූප 28ක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. මේ රූප 28ේම ස්වභාවය මොකද කියනතනි? ඔව් පරිසම්පාදයයි. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති පෙර නොතිබී හටගෙන ඒ මොහොතට තමන්ගේ අභ්‍යන්තර ලෝකේ නිර්මාණය වෙන රූප මේ තියෙන්නේ. අනිත්‍යය කියන්නේ කලින් මේ මේසේ තිබ්බා, මේ මේස මං ගියාට පස්සේ තියෙනවා කියලා. ඒක හරි සම්මුති ලෝකේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන යථාර්ථයෙන් මේ මේසය මං මේ වෙලාවේ නිර්මාණය කරගන්න ලෝකයක් නෙවෙයි. මගේ ඇස, ඒ පෙනීමේ ශක්තිය, චක්කු ප්‍රසාදය මේ මොහොතට මා නිර්මාණය කරගන්න දෙයක්. මේ බිත්තිය මම මේ වෙලාවට නිර්මාණය කරගන්න මොහොත දෙයක් මිසක් ඊළඟ මොහොතේ මේක මට බිත්තියක් වෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ මං හිත දිනකොරොත් මේ බිත්තියෙන් හැබැයි මට පේනවා. මේ මොහොතේ වතුර එක පේන කෙනා ඊළඟ මොහොතේ කර්ම වෙනස් වුණොත් එයාට ඒ වතුර ටික පේන්නේ නැහැ. මේ මොහොතේ මෙතන මිනිස්සුන් 12ක් විතර ඉන්නවා. මේ මොහොතේම ආයතන වෙනස් වුණොත් ඇතැම් විට මේ පේන සත්‍යයන් මීට වඩා වෙනස් වෙන විතරක් නෙවෙයි. වෙනත් ස්තරවර වෙනත් රැළම් වලින් සත්‍යයන් අපට පේන ගන්නවා. මේ මොහොතේ ඔබ ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. මොහොතින් ඔබේ හිත වෙනස් වුණොත් මොකද වෙන්නේ? ලිංග විපර්යාසයක් වෙනවා. එහෙම එක් අවස්ථාවකදී බුද්ධ කාලයේ තියෙන මෑත කාලෙත් තියෙනවා. තේනතුනි මේ වගේ ලෝකයක අපි ඉන්නේ. ඉතින් ඒ වගේ ලෝකයක් අනිත් කෙනෙකුට නොපෙනෙන ලෝකයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ ධර්ම දේශනා කළ පින්නතුනි මේ ධර්ම නිතර අපි වඩන්නට ඕන. දැන් සමහර ධර්ම දේශනා අහලා ඉවර වෙලා සමහර ධර්ම දේශනා වලින් ඔබ අහනවා ඇති කිසියම් දෙයක් කරන්න පොයි නිකන් ඉන්න. දැන් මේ කියපු දෙයක් අමතක කරලා යන්නේ කියලා කියනෝනේ. එහෙම සරල කරකින් නෙමෙයි පින්නතුනි මේ බුදුදහම තියෙන්නේ මහ විශාල දැනුම් සම්භාරයක්. මේ සාරාංශයේ කලපලක්ෂයක අධ්‍යක්ෂීමක් මේ දැනුම් සම්භාරයක් විදියට රහතන් වහන්සේලා වසර දහස් ගණක් මේක රැගෙන ආවේ නිකන් දෙයක් නෙවෙයි. විශාල දැනුම් සම්භාරයක් අපි අවබෝධ කරගන්න ධමයක් තියෙනවා, වඩන ඕන ධමයක් තියෙනවා. හැබැයි ඒක හිතට බරක් කරගන්න ඕනේ අපි. ඒක අපේ ජීවිතයේම අත්දැකීමක් කරගන්නට ඕනේ. දැන් ඔබට ඩ්‍රයිවිං පුළුවන් කියලා, ඔබට වෘත්තියක් පුළුවන් කියලා, ඔබ උස්සන් යනවාද ඒක කොහෙවත්? ඔබට ඩ්‍රයිවිං ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා, අනේ මගේ අත ටිකක් බරයි දැන්, එහෙම කියලා එකක් තියෙද? එහෙම නැහැ නේද? ඒක තමන්ගේ ස්කිල් එකක්. ඒක ධර්මයක් තේ වගේ. ඒක වැඩිපුර ඉගෙන ගත්තා කියලා බරක් වෙන්නේ නැහැ. ඒක එන්නෙම තමන්ගේ තියෙන බරත් අඩු වෙනවා මේක. මේක බාහිර නික්ෂේප කියන්නේ මේක. තියෙන පංචබාධස්කන්ධ බරක් එන්නෙම අඩු වෙනවා මේ ධහම තුල තමන් ඉදිරියට යද්දී. හැබැයි තමන් වඩන්න ඕන ධහමක් තියෙනවා. දැන් සංඥා ඔක්කොම දුරු කරන්න කියලා නෑ. දස සංඥා වඩන්න ඕන. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා මේ වඩන්න ඕන. අපි හිත දිනු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ නොසිතා ඉන්නේ කියලා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාචින් තියන්තෝ පොරිසෝ විශේෂ මදිවච්චති කියලා. නොසිතා ඉන්න පුද්ගල අධිගමයකට විශේෂත්වයකට පත් වෙන්නේ නෑ කියලා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයට අනුව මේ ලෝක යථාර්ථය, විද්‍යාව, ප්‍රඥාව, සම්මාදිතේ වැඩි වෙන විදියට නැවත නැවතත් පිනුත් අපි හිතන්නට ඕන. ඒ හිතේමත් එක්කම මහා බරක් තමන් බිමින් තියෙනවා. බාහිර නික්කේප කියන්නේ මේක. තමන්ට අතීතයේ බැනපු, ගහපු, වෙනස්කම් කරපු, රාගෙන් ඇලිච්ච ඔක්කොම බර ටික තමන් ටිකෙන් ටික දැන් බිමින් තියෙනවා මේත් එක්ක. වෙනද මහා ලොකු බරක් තියාගෙන හිටියේනේ අනිත් අය බැනපු ඔක්කොම ටිකනේ වෙනස්කම් කරපුවා. මහා බරක් දැන් මේ ඔළුවේ දරාගෙන ඉන්නේ. අධ්‍යක්ෂ සැහැළුණාට ඔළුව සැහැළුනේ අපේ. අන්න ඒ මහා බර බිමින් තියන්නේ බුදුදහම මේ යථාර්ථය අපට දේශනා කළේ. ඒ නිසා බුදුහාම දේශනා කරනවා නුවණැති කෙනෙක් තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන පංච උපානස්කන්ධය, ප්‍රහිණ කරනවා නම් තියෙන අවිද්‍යාව භව තණ්හාව, වඩන තියෙනවා නම් සම්මති දර්ශන, සාක්ෂාත් කරනවා නම් තියෙන්නේ විද්‍යා විමුක්ති කියලා. මේක තමයි අද අප දේශනා කරන්න බලාපොරොත්තු වන ධර්ම දේශනාවේ සාරාංශය. ඔබට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් පඤ්ඤා කියන එකට පරියවචන ගානක් තියෙනවා. එතකොට චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි ආදී වශයෙන් සම්මාදිටිය ආදී වචන ගානක් තියෙනවා. ප්‍රඥාව කියන එකට සමාන වචන. අභිඥා කියන වචනේ තේරුම විශිෂ්ට ඥානෙන් කියන එක. ප්‍රඥාවම ගන්නත් පුළුවන් ඇත්තෙම මේක. ප්‍රඥාව වැඩීම සඳහා ප්‍රඥාව කරා යන ගමනේදී ඊට සමගාමීව යන ලක්ෂණයක් විදිහට අභිඥා කියන එක තියෙනවා. දැන් ඇත්තෙම දැන් ෂඩභිඥා කියලා තියෙනවා. අභිඥා හයක් ගැන කියනවා. දැන් දිබ්බ චක්කු ඥානේ, පුබේ නිවසස ඥානේ, ආසවක්ඛේ ඥානේ, ඒව අභිඥා කියලා කියන්නේ. හැබැයි ඒ අභිඥා කියන යටතේම ආසවක්ඛේ ඥානය දාලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවේ ඉහළම ස්වභාවය වන අරහත් භාවයටත් අභිඥා කියලා වචනේ කියලා තියෙනවා. සමාන විදිහටත් කියලා තියෙනවා. ඒ වගේම ඊට පල්ලෙහා තියෙන ලක්ෂණ ප්‍රඥාව ලබා ගැනීම සඳහා යන මාර්ගය තියෙන ඊට ආසන්නයේ වැඩි යුතු කාරණා විදිහටත් අභිඥා කියන එක තියෙනවා. එතකොට ප්‍රඥාව කියන එක ආරම්භයේ පටන්ම ටිකෙන් ටිකට වැඩි වෙන දෙයක්. ඒ වැඩි වෙන ප්‍රාථමික මට්ටමේදී අභිඥා කියලා ගන්න පුළුවන්. හැබැයි ඒක ඉහළම මට්ටමට තනි වචනයක් විදිහට භාවිත කළ තින බොහෝ විට පඤ්ඤා කියන එක. ඒකට සම්මාදිට කියලා කියනවා. එතකොට අභිඥා කියන එක පඤ්ඤා කියන එකට සමාන වචනයක් විදිහට විහාර කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥාවට ආසන්න තියෙන අනිත් නුවණේ ඉහළ මට්ටමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා සමහර වචන තියෙනවා ඒකට තනි වචනයක් තනි උත්තරයක් දෙන්න බෑ. දැන් සංඛාර කියන පදේ ගත්තත් එහෙමයි. සංඛාර කියන එකට තනි උත්තරයක් දෙන්න බෑ. සංඛාර කියන එක අபிසංගත සංඛාර තියෙනවා, අபிසංකරණ සංඛාර තියෙනවා, ප්‍රයෝග අபிසංඛාර තියෙනවා. මේ ආදී සංඛාරවත් ප්‍රභේද තියෙනවා. සංඛාර මේකේ කියලා හැවොතින් එක විට මේකේ කියලා ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තන එක අර්ථයක් තියෙනවා. සබ්බේ සංඛාර අනිච්චා කියන එක තන තවත් අර්ථයක් තියෙනවා. එතකොට ස්කන්ධ පංචකයේ සංඛාර කියන තවත් අර්ථයක්. එතන ඒ තැනට කන්ටෙක්ස්ට් එක අනුව තමයි අර්ථය කියන තියෙන්නේ. දැන් අභිඥා කියන පදයත් එහෙමයි. අභිඥා කියන පදය දැන් මෙතන නෝගත්වතින් මෙතන අභිඥා කියන වචනේ දේශනා කළම තියෙන්නේ තමන්ට දැනට තියෙන ඥානෙ. තමන්ගේ ඥානෙන් වඩන්න ඕන දේ. තමන්ගේ ඥානෙන් භාවිත කරන්න ඕන දේ. තමන්ගේ ඥානෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන දේ. තමන්ගේම ඥානයකට තමන්ගේ පුද්ගලික ඥානෙම නෙවෙයි ඇත්තෙම. අර ශ්‍රොතමේ ඥානෙන් ලබාගත් අවබෝධයත් එක්ක මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං khයං වදාමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ශේඛිනිය මම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාට මොකක් දකින්න කෙනාටද? මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාට දකින්න කෙනාට. දුකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න කෙනාට තමයි මේ ටික වඩන්න තියෙන්නේ. අන්නේ සුතමේ ඥාණයෙන් ලබාගත්තු දැනු සම්භාරයත් එක්ක කෙනාට තමයි මේ ටික කරන්න කියලා තියෙන්නේ. නැතුව නිකම්ම කෙනාට සමතේ වඩන කියලා නෑ. සමතේ ආරම්භ කරන්නේම සමතේ එනේ සීලයක් පටන් ගන්නෙම මේ සුතමේ ඥාණයෙන් අවබෝධය ලබාගෙන යම්කි අවබෝධයක්. එනිසා තමයි ඒ තැනැත්තාට සමාහිතෝ බික්ක යථාභූතං පජානති කියලා කියන්නේ හිත සමාධිමත් වුණාට පස්සේ අර කලින් සුතමේ ඥාණයෙන් අහපු එක තමන් දැන් මෙතෙන්දි තමන් ස්මරණය කරනවා. නමුත් මේක ඇත්තෙම අභිඥාලාභී කියලා කියන්නේ එතන අභිඥා කියලා කියන්නේ ওই දීපචක්කු ඥානය, ඉදිවිද ඥානය, පුබේනිවාස ඥානය ඒවා. රහත් වෙන හැම කෙනාටම ඒව නැහැ. සමහර අය අභිඥා සැදෙන විශේෂයෙන් දැන් පළවෙනි ධර්ම සංගණන හිටියේ රහතන් වහන්සේලා 500 නමම අභිඥාලාභී රහතන් වහන්සේලා. අභිඥාලාභී කියන්නේ ඉදිවිද ඥානය තියෙනවා. දීපචක්කු ඥානය, දීපසෝත ඥානය, පරිචිත විඥාන ඥානය, පුබේනිවාස ඥානය. ඒ ඥාන පහට තමයි පංච අභිඥා කියන්නේ. ඒ පහටම ආසවක්ඛ ඥානයක් දැම්මම තමයි ෂඩ විඥා කියලා කියන්නේ. ෂඩ අභිඥා කියන්නේ. එතකොට එතන ආසවක්ඛ ඥානයට අභිඥා කියලා විවහාර කරලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් ඒ රහතන් වහන්සේ ආසවක්ඛ ඥානයෙන්ම තමයි රහත් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට අභිඥා නැහැ කියලා කියන්නේ අර පංච අභිඥා නැහැ කියන කතාවයි කියන්නේ. අය හරේනේ අභිඥාවේ ආසවක්ඛේ ඥානෙ නැහැ කියලා කියන්නේ ඇයිදද? ඒත් එතන අභිඥාලාභී කියන්නේ අර පහට විතරයි ඒ කියන්නේ. අන්න ඒක මම කියවා අභිඥා කියන වචනය භාවිත කරන තැන අනුව තමයි තේරුම් ගන්නව. නැතුව කලින් එක පර්මනන්ට් ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. කිප්පා අභිඥා, දණ්ඩා අභිඥා කියලා කියන්නේ එතන අභිඥා කියන්නේ කෙලෙම මේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්බන්ධ කරලා. ඒ කියන්නේ අභිඥා කියන්නේ එතන ආසවක් කියන්නේ සම්බන්ධ කරලා කියන ප්‍රඥාවට ඒ කියන්නේ. කිප්පා විඥා කියන්නේ ඉක්මනින්ම ප්‍රඥාව ලබා ගන්න අය. දණ්ඩා විඥා කියන්නේ හැමින් ප්‍රඥාව ලබා ගන්න අය. දණ්ඩ කියන්නේ හැමින්, කිප්ප කියන්නේ ඉක්මන් කියන එක. එතකොට එතන කෙලින්ම ආසවක් කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්බන්ධ කරලා තමයි ඒ කියන්නේ. එතන අභිඥා ගැන නෙමෙයි කියන්නේ. එතකොට කිප්පා විඥා කෙනෙක් ඉන්න පුළුවන්, දණ්ඩා විඥා කෙනෙක් ඉන්න පුළුවන්. අර පංචාභිඥා නොලබපු කෙනෙක් ඉන්න පුළුවන්. ඒතකොට එතන අභිඥා කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්බන්ධ කරලා කෙලින්ම ආසාවක් ඥාණ දෙකින කතාවේ. අතන අභිඥාලාභී රහතන් වහන්සේ කියලා කියන්නේ අර ඉදිවිද ඥාන ආදී ලෞකික ධ්‍යාන පිළිබඳව ඒකන අභිඥා ගැන. ඒ කියන්නේ සතර ධ්‍යානෙ වැඩුවට පස්සේ ඒ සතර ධ්‍යාන පාදක කරගෙන ලබන විශේෂ අපි කියන්නේ සයිකික් එනර්ජි කියලා. අන්න ඒවට තමයි අභිඥා කියලා කියන්නේ. ඒ කියන්නේ ධ්‍යාන හතර ලැබුවෙන් පස්සේද අභිඥා? ඔව් ධ්‍යාන හතර හතරෙන් ධ්‍යානෙ පාදක කරගෙන තමයි ඒ කියන්නේ ඒ සසර දිනු කරපු ගුණාංගත් ඒ සියලුම වට අපිට අවශ්‍යකස් කරගෙන තමයි ඊළඟටපත් වෙන්නේ. අඩුවම ගානේ හතරෙන් ධ්‍යානට හරිපත් වෙනවා. ඇත්තම අපිට මෙතෙන්දී ප්‍රධානතම දේ වෙන්නට ඕන මේ සූත්‍රයෙන් වැඩිපුර ප්‍රශ්න අහනවා නම් අහන්නට ඕන පංච පාරස්කන්ධය මොකද්ද කියන එක තමයි ප්‍රශ්නෙට අහන්න තියෙන්නේ. මේ වැදගත්ම ප්‍රශ්නේ ඒක තමයි. ඉතින් රූපස්කන්ධය ප්‍රකට කරගන්න ඇත්තම රූපය අපි හිතන සරල තැනකින් නෙවෙයි බුදුහාම දේශනා කරන රූපේ පිළිසින දැනගත්තොත් ඥානව තියෙන අනගාමි වෙලා කියන්නේ. එනිසා ඒ තරම් දුරක් යන්න පුළුවන් මේ රූපයේ පිරිසිදු දැන ගැනීමම. ඉතින් ඒ නිසා අපේ සම්පූර්ණ බුදුදහමේ අවබෝධය ලැබෙන්නේ මේ ස්කන්ධ පංචකයේ තියෙකොච්චේ දුරක් තේරුම් ගන්නාද කියන කාරණේ මත. මොකද අභිඥා කියනක බුදුරජාණන් වහන්සේ පහළන කාලයේ ලෝකේ පංච අභිඥා ලාභින් හිටියා. ඈ ආලාර කාලා මුද්දකරම් පුත්ත අසිත කාල දේවල අභිඥා ලැබපු අය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නට ලෝකයේ අය අභිඥා පහක් විතර දැනගෙන හිටියා. හයවෙනි අභිඥා වෙච්ච ආශ්‍රාක්‍ය ඥානය නැත්නම් මේ අවිද්‍යා නීවරණ ගැන ලෝකයා දැනගෙන හිටියේ නැහැ. එනිසා අවිද්‍යා නීවරණේ දුරු වෙන විදිහේ දර්ශනයකට සම්බන්ධ වෙන පංච ස්කන්ධය පංචස්කන්ධය ගැන තමයි අපි වැඩිපුර දේශනාව දහන්න ඕන පොතපතින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. විශේෂයෙන් අභිධර්ම පිටකය මේ සඳහා ලොකු මගපීමක් කරනවා. මේ හැම දෙයකම ස්වභාවය උදාහරණ ගානකින් පරයය වචන වලින් දිගින් දිගටම අඛණ්ඩව මේ කරුණු විස්තර කරනවා ධම්මසංගණි විභංග වැනි පොත්වලදී. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. පොඩි විනාඩියකට ප්‍රශ්නක්. දැන් අපි අනිත්‍ය කියලා කියනකොට හඳුනේ අපි අනිත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැන් ඇත්තටම අවර්තින ෆිසිකල් වර්ල්ඩ් එක අනිත්‍ය නැහැ අපි ප්‍රශ්නයක් නැහැ නේ. ඒකෙන් බලපෑම් නැහැ නේ. ඒකම කොහොමද වැඩි වුණා? දැන් මේ පිනුතර ඉන්න පුළුවන් නේද? ටිකක් වෙලා ගැටලුවක් නැහැ නේ. හොඳයි. ප්‍රශ්න අහුවොතින් උත්තර දෙනකලුත් ඉන්නව නේ. උත්තර ඉවරන කම්ම තියෙන ඕන දෙනකන් නෙවෙයි. පිනුතුනේ මේක තමයි වැදගත් කාරණය. දැන් අනිත්‍ය කෙනෙක්ගේ තේරුම අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕන. දැන් අනිත්‍ය කිව්ව ගමන්ම අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? ඉම්පර්මනන්ස් කියලා. නමුත් අපි සිංහලින් තේරුම් කරන්නේ යම් කොහොමද කියන්නේ වෙනස් වීම කියලානේ. කැඩෙනව බින්දෙනවා. අපි අනිත්‍ය අනිත්‍ය කියන වචනේ පාලි වචනේ අනිත්‍ය කියන්නේ සංස්කෘතෙන් අනිත්‍ය. සිංහලෙන් අපි කියන්නේ වෙනස් වීම කියලානේ. එතකොට වෙනස් වීම කිව්ව ගමම අනිත්‍ය කියන කරපිට සිංහලෙන් විස්තර කරන්න කිව්වොත් මොකද්ද කියන්නේ? ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, මේවා කැඩෙල බින්දට යනවා කියලානේ. ඒකට පිනොසනේ ඇත්තටම කියන්නේ අනිත්‍ය කියලා නෙවෙයි. ඒකට කියන්නේ විපරිණාමය කියලා. ඒක චේන්ජින් එක. චේන්ජින් එකයි ඉම්පර්මනන්ස් එකයි අතර වෙනසක් තියෙනවා. ඉම්පර්මනන්ස් එකේ එක ලක්ෂණයක් තමයි චේන්ජින් කියන එක. නමුත් මේ වචන දෙක සම්පූර්ණයෙන්ම සමාන නැහැ. එතකොට අනිත්‍ය වෙනවද කියලා බලන්නට කලින් අපි අනිත්‍ය කියන වචනේ තේරුම් ගන්න ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් අනිත්‍ය කියන්නේ අපි මේ කැඩෙල බින්දල යනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා ওই කතා ටික. නමුත් ඒක නෙවෙයි අනිත්‍ය කියන එකේ හැබැයි අර්ථය. අනිත්‍ය කියන එක සම්පූර්ණ පදනම් වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාදයේ මත. අනිත්‍ය කියන්නේ සැබෑ තේරුම තමයි පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. දැන් මේ අපි කලින් ගන්න උදාහරණයක්. සම්දේ බලන්න මේක. මේ ශබ්දය කලින් නොතිබෙච්ච ශබ්දයක් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා. එතකොට මේ හටගත්තු ශබ්දය මේ ඇඟිලි දෙක, මගේ උත්සාහය, මගේ කන, මගේ විඥාන ආදී හේතු ගානකින් මේ මොහොතේ හටගත්තා. හේතු නිසා හටගත්තු මේ ශබ්දය ඒ එක හේතුවකටවත් අයිති නැහැ. දැන් මේ ඇඟිල්ල නිසා හටගත්තු ශබ්දය මේ ඇඟිල්ලට අයිතිද? ඇඟිල්ලට අයිති නෑ. එහෙනම් කනට අයිතිද? කනට අයිතිද නෑ. එහෙනම් විඤ්ඤාණයට අයිතිද? විඤ්ඤාණයට අයිතිත් නෑ. එතකොට අනිත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව හේතු ඇතිවෙන්න හටගත්තු මේ ශබ්දය හේතු නැතිවීමෙන් නිරුද්ධ වුණා. ඒ වගේම හේතු නිසා හටගත්තට මේ අත්දැකීම හේතු වලට අයිති නැහැ. මේ ඇඟිල්ල ගැන අපි එහෙම කියනවා. හැබැයි කවුරු හරි බැන්නොත් කොහොමද? ආ, ඔයා තමයි මට වැන්නේ. හා, බලාගමුකෝ පස්සේ. ඊට පස්සේ අර ශබ්දේ මෙයාට බඳිනවා. මෙයා වල තමයි බැන්නේ කියලා. පින්නතුනි, මේ ඇඟිල්ලේ ශබ්දය වගේම තමයි මේ බැන්න ලෝකේ ස්වභාවය. ඒතකොට සම්මුති ලෝකයේදී මේ බන්නයට නඩු හබ දානවා, හිර යන වෙන එක වෙනම කතාවක්. අපි මේ දැන් කතා කරන්නේ ආධ්‍යාත්මික ලෝකය ගැන. ඒ ආධ්‍යාත්මික ලෝකයේදී මේ හේතු නිසා හටගන්න මේ දේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒ හේතු අඩු වුණොත් මේක හටගන්නෙත් නැහැ. හැබැයි හේතු වලට මේක අයිතිත් නැහැ. එතකොට මෙන්න මේක තමයි අනිත්‍ය කියන එකේ අදහස. සාමාන්‍ය අදහස ගන්න. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි, එතකොට අපි අනිත්‍ය ගැන බලන්න ඕනේ මොකද්ද කියලානේ? ආයෙ පාරක් ප්‍රශ්නේ කියන බලන්න. හොඳට පැහැදිලිද? ඇත්තම මේකයි. අපට අදාළ වෙන්නේ අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ලෝකය. දැන් මේ මොහොතේ අපි දන්නේ නැති ගැලක්සියක් විනාශ වෙලා යන පුළුවන්. අපට ඒක අදාළ වෙන්නේ අපි ඒ ගැන ඇහුවොත්, දැක්කොත්, හිතුවොත් මොකක් හරි වුණොත්. හරිද? දැන් මේ මොහොතේ අපි ඒක දන්නේ නැති නිසා අපට ඒක ගානක්වත් නැහැ. අපිට ඒක තිබ්බත් එකයි නැතුණත් එකයි. හැබැයි අපට යම්කිසි විදියක දැනුමක් ආවොතින් අපේ මනුස්ස ලෝකේ පිරිසක් දැන් මේ ගැලැක්සියට ගිහිල්ලා, ඒ පිරිස අතර ඔබතුමාගේ පුතෙකුත් දැන් ගිහිල්ලා, එතකොට ඔබතුමාට අදාළයි දැන් ඒක. ඒ අදාළ වෙන්නේ අපට සම්බන්ධයක් ඇති වුණොතින්. ඒක තමන්ගේ ශරීරයේ මෙතන තියෙන දෙයක් වෙන්නත් පුළුවන්, ආලෝක වර්ෂ 100 ගානකට ඈතින් තියෙන ගැලැක්සියක වෙන්නත් පුළුවන්. එනිසා තමන්ගේ ලෝකයට සම්බන්ධ වෙන්නේ තමන්ගේ ඇස කන ආදී ඉන්ද්‍රිය ලෝකයට සම්බන්ධ වුණොත්. ඒක අතීතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න දෙයක් වෙන්න පුළුවන්, අනාගතේ දෙයක් වෙන්න පුළුවන්, දුර දෙයක් වෙන්න පුළුවන්, ළඟ දෙයක් වෙන්න පුළුවන්. හේන ප්‍රණිත් සුකු මෝලාරික දුර ළඟ ආදී 11 ආකාරයකට කියනවා. මෙන්න මේ ලෝකයට සම්බන්ධ වුණොත් තමයි තමන්ගේ ලෝකය වෙන්නේ ඒක. එතකොට ඒක දුර ළඟ කතාවක් නෑ. ඇතැම් විට ඔබතුමාගේ ගෙදරට අල්ලපු ගෙදර බල්ලෙක් මරණයට පත් වෙනවා. හරිද? ඒක ඔබතුමා දන්නෙත් නෑ. ඔබතුමාට කිසිම ගාණක්වත් නෑ. ඒක බල්ල මැරිලා බලවල දැම්ම. හැබැයි ඔබතුමාගේ ලංකාවේ හිටපු ගෙදර හිටිය බල්ල ඔන්න මැරිලා ගිහලා කෝල් එකක් එනවා. එතකොට දැන් ඔබතුමාගේ ලෝකේ ඒක. එතකොට ඔබතුමාට අදාළයි. එතකොට දුක ඇති වෙනවා, ඇතැමිට සතුටක් ඇති වෙනවා, ඇතැමිට බල්ලන් වාගේ ඉරවිලි හිටින අනේ කමන්නේ සතුට වෙන බල්ලන් මේ මාරි මැරුණා කියලා. එතකොට දැන් ලෝකෙ තමන්ගේ ලෝකෙට සම්බන්ධයි. එතකොට දුර ළඟ කියන කතාව නෙවෙයි, තමන් කොයි තරම් දුරට තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සම්බන්ධයිද කියන කාරණය. එතකොට එතෙන්දී කුමන ආයතනකින් ගත්තත්, ඇස කන ආදී ඉන්ද්‍රිය හයෙන් කුමන ආයතනෙන් ගත්තත් ගත්ත කියන්නේ ඒත් එක්කම මේ ස්කන්ධ පංචකය හටගත්තා කියන එක. එතකොට බාහිර රූපයක් දැන් මේක රෙකෝඩරය කියලා කිව්වට රෙකෝඩරය කියන බාහිර උපකරණයක් තියෙනව නැත්තේ නෑ. ඒකත් මගේ ලෝකෙට මේ මොහොතේ මම නිර්මාණය කරගන්න විතරයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට බුදුදහමෙන් මේකේ කැඩෙන බිඳෙන එක නෙවෙයි මුලදී බලනවා. මේක සතර මහා භූත රූප වලින් හැදලා තියෙන එක බලනවා. හැබැයි ගැඹුරට යනකොට බලන්නේ මේ අත්දැකීම මට එන්න හේතු වෙච්ච පදනම බලන්නේ. එතන මේ අත්දැකීමක් මට මේ විදිහට මුණ ගැහුනේ අර ස්කන්ධ පංචකය හට ගැනීමේ ප්‍රතිඵලයක් විදියට. මේක ඇසෙන් රූපය දැක්කා. ඒක අදාළ සැප දුක උපේක්ෂාදි වේදනාවක් ආවා. ඒක අදාළ හැඳෙන ගැනීමක් ආවා. සිතුවිලි පහළ වුණා. සිතක් ඇති වුණා. මේ පහ ශනිකව හටගත්තා. අන්න ඒ හටගත්තු බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇතිවීම නැතිවීම බලන එක තමයි කරන්නේ. එතකොට උදාහරණයකට මේ මැසි වදයක් තියෙනවා. කෙනෙක් එකක් විදිහට බලනවා. නමුත් ඒකම කෙනෙක් ගැඹුරට ගිහිලා මේ මැස්සෝ ටික බලනවා. සාමාන්‍ය ලෝකයා මේවා දෙයක් බලන්නේ අනිත් කෙනා මේ මැස්සො ටික බලනවා. හැබැයි මේ මැස්සො ටික අපිට දුරට පේන්නේ නැහැ, මේ වදේ විතරයි පේන්නේ. අන්න ඒ වගේ සාමාන්‍ය කෙනාට මේ බිත්තිය, බුදු පිළිම වහන්සේ මල, ගිලම්පස ටික කියලා මේව පේන්නේ. ඒව පේනවත් එක මොනවා නැති කෙනා ඇතුලෙන් හදාගන්න ස්කන්ධ පංචකය බලනවා. එතකොට සාමාන්‍ය ලෝකයාය බාහිර දේ තමයි බලන්නේ, ඒකේ ප්‍රතිඵලය බලන්නේ, අර හැදෙච්ච හේතුව බලන්නේ. අපි හේතුවම බලන්නේ. අන්නේ හේතුවම බැලීම තමයි පංචබස්සන්දේ බැලීම කියලා කියන්නේ. එතකොට ඒකට ගෝචර වන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ලෝකෙට, තමන්ගේ ආයතන ලෝකෙට සම්බන්ධ දෙයක් විතරයි. ඒකට අතීත වර්තමාන අනාගත තුන් කාලයක මේක සම්බන්ධ නැත්නම් තමන්ගේ ලෝකෙට අදාළ නැහැ ඒක. ඒ මොහොතේ ලෝකයේ තැනක ග්‍රහලෝකයක් තියෙන පුළුවන්. තමන් දන්නේ නැති රටක ඇතැම් විට රුසියාවේ කෙනෙක් වෙනත් ග්‍රහලෝකයකට ගිහින් මේ මොහොතේ පරීක්ෂණයක් කරන වෙන්න පුළුවන්. ඔබතුමා කොහොමත් අහලවත් දන්නේ නැහැ ඒක. ඔබතුමාගේ ලෝකෙට ඒක අදාළ නැහැ ඒවලි. ඒ ලෝකෙ කෙනෙක් ගිහිල්ලා මැරිලා ඒ කතාව ටිකක් වෙන්න පුළුවන්. ඒක වෙනම එකක්. නමුත් අපට ලෝකයක් වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපේ ලෝකේ දුක නැති වෙන ක්‍රමය. තොර අපේ ලෝකේ දුක නැති වෙන ක්‍රමය තේරුම් ගන්නේ අපේ ලෝකයට අදාළව. හැබැයි මේ ලෝකේ තේරුම් ගත්තට පස්සේ යාට බාහිර තැනින් තැනේ වමුතින් සීකල යන්න ඕනේ. දැන් මොහොතේ දුණු එක තැනකින් හරියට නොනින් තේරුම් ගත්ත කෙනාට අනිත් තැනත් නුරහේ කියන එක දන්නවා. එතකොට මෙතන අභ්‍යන්තර ආයතන ටිකෙන් අල්ලගත්තට පස්සේ, මෙතන ස්කන්ධ පංචයෙන් අල්ලගත්තට පස්සේ ඒක ඒ අවබෝධයෙන් පස්සේ අලුත් ග්‍රහ ලෝකයක් කියන එක හොයාගන්න පුළුවන්. දැන් අපි කියමු දැන් අද කෙනෙක් රහත් වුණා. රහත් වුණාට පස්සේ දැන් හෙට අපි කියමු තව රටකින් ගිහිල්ලා අලුත් ගැලැක්සියක් හොයාගත්තා. යන්න බෑ දැන් මෙතන උපකරණ වලින් හොයාගත්ත ගැලැක්සියකට සාමාන්‍ය යන්න බෑනේ, මේකෙන් එහාට අපිට යන්න අමාරුයි. දැන් මේ ගැලැක්සිය උනත් එක කොනක ඉඳන් අනිත් කොනට යන්න ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා. ආලෝක වර්ෂ. එතකොට දැන් තවත් ගැලැක්සියක් තියෙන කියලා අපි කියමු හොයාගත්ත උපකරණ වලින් හොයාගත්ත කියලා. උපකරණ සියුම් කළා. එතකොට ඒක ගැන ඔබතුමාට හෝ යම් කිසි කෙනෙක් අදරහත් බාට පස්සේ දෙක නුට හෙට ඒ ගැන ආරංචියක් ලැබුණත් ඔහු දන්නවා ඒකත් මේ ස්කන්ධ පංචකේ දෙයක් කියලා. ඌට එයින් බහැර දෙයක් නෙවෙයි. ඒ නිසා මෙතනින් අවබෝධ කරගත්තු කෙනා, මේ යථාර්ථය තේරුම් ගත්තු කෙනාට එයින් තව අලුත් දෙයක් ලෝකේ නෑ යාට. ඒ අලුත් දෙය තුලින් අලුත් කෙලසක් කියන එකක් ආයෙත් වෙන්නේ නෑ ඌට. තවත් ප්‍රශ්න තියෙනවද? ඔය ඉතින් දැන් මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ මේ කරුණු විස්තර කළේ දැන් මට අදට තේරෙන ප්‍රමාණයට. දැන් ලබන සතියේ මම බණකට આવොත් එතැන් මේ කරුණු මට තවත් වඩා පැහැදිලි වෙන විදිහට විස්තර කරන්න මම දක්ෂ වෙයි. ඉතින් දැන් මේ මම කියන කරුණු මට දැන් මම ඉගෙන කියාගෙන භාවිත කළා, මම ධර්ම ශ්‍රවණය කළා, මම ලැබපු දැනුමෙන් මට කරන්න පුළුවන් උපරිම සාධාරණේ තමයි මේ ධර්ම වෙනුවෙන් මම ඉෂ්ට කළේ. ඒ නිසා ඔබත් තවත් ධර්ම අහන්න, ඔබත් තවත් ප්‍රඥාව දිනු වෙන විදියට, නාම රූප පිරිසිඳ යන විදියට, ස්කන්ධ ධාතු ආයතන ප්‍රකට වෙන විදියට තව තවත් ධර්ම දේශන අහලා, ඒ මොන ධර්ම දේශනා ඇහුවත් Taman දක්ෂ වෙන්නට ඕන බුදු දහමේ පදනම පරිසම්පාදයේ හරය තේරුම් ගන්න. ඒ මොකද්ද? ඒ කියන්නේ අපිට මොන ධර්ම දේශනා ඇහුවත් අපට අන්තිමට ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ අපේ මේ අභ්‍යන්තර ආයතන 6ත්, බාහිර රූප ආදී බාහිර අරමුණු 6ත් තේරුම් ගන්න එක. ඒ 12ම ස්වභාවයේ ඒ කුමන ආයතනෙන් ගත්තත් ඇතිවන ස්කන්ධ පංචකය, ඒ ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ යථාර්ථය තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ අවබෝධයක් අත්දැකීමක් බවට පත් කර ගන්නයි තමන් මේ ගමන යන්නට ඕන. ඊට අදාළ ධර්ම දේශනා පුළුවන් තරම් අහන්න, ඊට එකඟ වෙන්නට ඕන තමන් මොන ධර්ම දේශනාවක් ඇහුවා. ඒක තමයි ධර්මයේ තියෙන පොදු ලක්ෂණය. ඒ නිසා ධර්මයේ නැමැති ගංගාවට බහින්න විවිධ දොරටු තොරපළවල් තියෙනවා. තොටුපළවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කුමන තොටුපළ අරින්නත් තියෙන එකම යතුරයි. ඒ යතුර මොකද්ද? ඒ යතුර තමයි පරිසම්පාද පිළිබඳ අවබෝධය, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ යතුරෙහි කැටයම් ටික වගේ තමයි පෙරණොති විය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ක්‍රියානාමය. මෙන්න මේක පිළිබඳව සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ අවබෝධයකට යන්න තමයි තමන් අහන පිළිපදින කරන හැම දෙයක්ම යොමු වෙන්නට ඕන. තමන් ආපු මාවත අනුව වෙනස් වෙනස් ප්‍රතිපදාවන් තියෙන පුළුවන්. හැබැයි මේ දර්ශනය මේ යන මාවතේ තියෙන ප්‍රධාන න්‍යාය එකක් වෙන්නට ඕන. අපේ අවබෝධයයි අත්දැකීම දෙකක්. ඒතකොට අත්දැකීම ගන්න විපස්සනාවම අවශ්‍යයි. ඔව් ඇත්තෙන්ම විපස්සනාව කියන්නේ අපි වචනවලින් නොකියුවට මේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්න මොන එකද? ඒක එකතකින් සුතම ඥාණයෙන් අහන්නට ඕන. ඇතැම් විට කෙනෙකුට අහද්දිම චින්තාමය ඥානයක් දිනන වෙලාව භාවනාවේ ප්‍රඥාවත් අහද්දිම දිනන පළක් ඇති. දැන් බාහ්‍ය දාරු සීරියට අහන මොහොතේම රහත් වෙනවෝ. ප්‍රඥායෙන්දී සසර දිනන කරපු කෙනෙකුට ඉක්මනටම බනහද්දිම චින්තාමය ප්‍රඥාවේ භාවනාවේ ප්‍රඥාව දෙකත් මේ මොහොතේම වැඩෙනවා. සමහර කෙනෙකුට අහලා ඉවර වෙලා විවේක අරගෙන ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කාලය වඩනවා. එතකොට තමන් අහන්නට ඕන අහන දේ අත්දැකීමක් වෙන්න නම් නියම දේ අහන්න ඕන. හැබැයි ඒක අපි අත්දැකීමක් කරගන්නේ අපි අත්දැකීමක් වань ඉතින් ඕපන එක ගුණෙන් තමයි. තමන් එතම පමනවාගෙන අනිත්‍යයෙන් මාර්ගඵල අපට අහලා බලන්න බෑ හැත්තෙම. අපිම අපි ගැන ලෝකයේ දැස බලන විදියම තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. සම්පූර්ණම විපස්සනායම තමයි කෙලස් ප්‍රේණ කරන් තියෙන්නේ. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා දෙකක් තියෙනවා. සතිපට්ඨානය තියෙනවා, සතිපට්ඨාන භාවනාව තියෙනවා, සතිපට්ඨාන භාවනාගාමි ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ කාය, චිත්ත, වේදනා, ධම්ම කියන මේ හතර පිළිබඳව වර්තමානයේ තුල සිත තියාගන්න එක. උදාහරණයක් ඇරෙද්ද කිව්වොතින් අර එකාතකින් ගොයන් මිටක් අල්ල ගන්නවා වගේ. සම්පජාඤ්ඤය නැත්නම් ප්‍රඥාව කියන අනිත් පැත්තෙන් දැකගත්තෙන් ගොයන් ටික කපනවා වගේ විදර්ශනා කියන්නේ. එනිසා විසිරලා තින සිත වර්තමානය තුළ පුළුවන්තරම් සිත කය දෙක පිළිබඳව පිහිටුව ගමිනි. හැකිතා විදර්ශනාවෙන් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්ට ඕන. එනි ස්කන්ධ පංචක සමුදය යම තමයි බලන් තියෙන්නේ. එක ස්කන්ධ, එක නාම රූප, එක ධාතු, එක ආයතන. මේ මොකක් බැලුවත් අන්තිමට පංච උපස්කන්ධය තමයි ප්‍රකට වෙන්නේ. හොඳයි පින්නතුනි, එහෙනම් මෙයත්නම් බොහෝ වේලාවක් ධර්ම දේශනාව සඳහා කාලය කැප කළා. ඉතින් මෙහෙම කාලය කැප කිරීම තමයි පිනතුනේ ඇත්තටම අපි මේ සසරම ගෙනාවු කුසල කර්ම ශක්තියෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවය. එනිසා තමන් කැම බීම කන එක හෝ සාදයකට යන්නේ ඒව සාමාන්‍ය ජීවිතය කරන දේවල්. ඒව ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නව නෙවෙයි ඇත්තෙම. මේක තමයි තමන් මේ ජීවිතය විතරක් නෙවෙයි කල්ප ගානක් තමන් පින්දහම් කළ ප්‍රාර්ථනා කළා තමන් ලබා ගත්තා වූ මේ හොඳ අවස්ථාවෙන් මේ සුබ මොහොතින් මේ ෂණ සම්පත්තියෙන් තමන් ගන්න ප්‍රයෝජන. එතකොට මේක ඒකාතකයෙන් ධර්ම ශ්‍රවණය කළා විතරක් නෙවෙයි මේ අහන දේ පුළුවන් තරම් නැවත නැවතත් හිතන්න, හමු වෙන ඇත්තක සාකච්ඡා කරන්න, පුළුවන් තරම් සමදි දර්ශන භාවනා දිනෙන් දින දිනු කරගන්න. ඉතින් ඒකෙන් තමයි ඇත්තටම අපි මේ ජීවිතේ යථාර්ථයෙන් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ රැස් කරගත් සියලු ධර්මයන් අපි මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපරමෙන් මියගිය ඥාතීන් යම් තාක් ප්‍රමාණයක් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැමදෙනාමත් මේ පින් අනුමෝදන්ව දැක සුවපත් වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් මේ මට්ටමටපත් කිරීම දක්වා උදව් උපකාර කළා මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් කිසියම් පිරිසක් වෙත්නම් ඒ හැමදෙනෙක්මත් ඕන් විසින් කරන ලද පින්කමක්සේ මේ පින්කම දැකලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ගාථාව කියලා මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පිනතුනි, මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන් තනමෝදන්ව පින්නතුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු දිනෙන් දින සඵල කර ගන්නට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය සැලසේවා. දෙවිනටත් මේ පිනතුම් ඕන නිවන පිණසම හේතු වේවා. ඒ වගේම විශේෂයෙන් මේ විහාරස්ථානයට මේ පිනතුන්ට මේ වගේ පින් දහම් සිදු කරන්නට මාර්ගෝපදේශයත් සපේන අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දේවයන්ගේ රැකවරණයෙන් ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට දේවයන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද මේ සන්ධ්‍යා යාමේ මේ පින්තුන්ට බොහෝ වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ලක්ම ධර්ම වෙනුවෙන් කැප කළා, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැප කරලා මේ උතුම් පින්කමට සහභාගී වුණා. රැස් කරගත් මේ උතුම් පින්කම යන සංසයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්වත් ඔබ හැම දෙනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් ධර්මයේ ප්‍රගුණ කරන්ට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයප්පත්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සර්වන් සරණයි.